ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම්ම ස්ත්‍රී රත්නය වන යසෝදරා මහරහත් තෙරණියට කෙරෙන උපහාර පූජාවේ එතුමියගේ ගුණ සිහි කරන ධර්ම දේශනාව. පින්වතුනි, යසෝදරා මහරහත් තෙරණියට වන්දනා කළොත් විශේෂයෙන් කාන්තාවක් ඇගේ දහසකුත් පව් ගෙවි යනවා. එච්චර අනුභවයි යසෝදරා උත්තමාවියට කරන වන්දනාව. සාමාන්‍යයෙන් මේ යසෝදරා රහත් තෙරණියට වන්දනා කරන්න හැමෝටම අවස්ථාව දෙන්නේ නැහැ. ගොඩාක් අයට මේ අවස්ථාව මඟහැරෙනවා. ඒ හේතුව තමයි ස්ත්‍රීන්ට ස්ත්‍රී භව නිසා වෙන දෝසත් එක්ක කර්ම රැස් වෙනවා. ඒ ස්ත්‍රීන්ට ස්ත්‍රී භව නිසා වෙන දෝසත් එක්ක රැස් වෙන කර්ම විඳව විඳව තමයි ගොඩාක් කාන්තාවෝ සිටින්නේ. ඒ වගේ කාන්තාවන් යසෝදරා උත්තමාවිය වගේ තුන් ලෝකයේට අනුත්තරීය ස්ත්‍රී රත්නයකට රහත් තෙරණියකට වැන්දොත් එහෙම වන්දනා කරන්න පටන් ගත්තොත් එහෙම එයාගේ කර්ම ගොඩාක් ගෙවෙන්න ගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් යසෝදරා රහත් තෙරණියට වන්දනා කරන්න කෙනෙකුගේ හිත එහෙම ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. අද වුණත් මේ වන්දනාවට එන්න ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්න ඇති, මග හැරෙන්න ඇති. ඒක තමයි පුදුමේ. යසෝදරා මහරහත් තෙරණිය නිසා දෙව්ලෝකයේ ගොඩාක් පිරිස හිටියා. යසෝදරා මහරහත් තෙරණිය නමින් රජගහනුවර මහා ස්තූපයක් හැදුවා. යසෝදරා මහා සෑය කියලා. ඒ යසෝදරා මහා සෑය නිසා ඒ සෑයට වැඳලා පුදලා ගොඩාක් කාන්තාව දුක්ගිනි නිවා ගත්තා. දෙව්ලොව දිව්‍ය සැප, ඒ වගේම අමා නිවන් සැප සලසා ගත්තා. ඒ පින්වන්තියෝ මේ ලෝකෙන් නැතිවෙච්ච ගමන් යසෝදරා මහා සෑය අතුරුදහන් වෙලා ගියා. අදටත් රජගහනුවර යසෝදරා මහා සෑය තියෙන්නේ කොහෙද කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් ගෞතම බුද්ධ ශාසනයේ සත්පුරුෂ ඇසුරි කවුරු හරි පිනක් කරගන්න පිනක් තියෙන නිසා වෙන්නති. ආයෙත් මේ ලක්දිරණේ යසෝදරා මහා සෑය නමින් සෑයක් මේ උඩුපිල මහමෙවුනා භව අනගාරිකා භවනා සුපි හැදුණා. මේ තිබෙන්නේ යසෝදරා මහා සෑයයි. උතුම් යසෝදරා මහා සෑයට නමස්කාර වේවා. ඉතින් පින්වත්නි, මේ යසෝදරා රහත් තෙරණියගේ සම්පූර්ණයෙන්ම එතුමියගේ ගුණකන්ද ප්‍රකට වෙන්නේ පිරිනවම් පානකට. මේ ධර්ම දේශනාවෙත් යසෝදරා රහත් තෙරණියගේ මේ ශරීරයේ සීතල විල යන ලොමු ඩැහැගැන්වෙන මේ කනකින් එකෙල්ලේ අසා සිටිය නොහැකි තරම් සංවේදී එතුමියගේ කතාව ඇත්තටම අහන්න ලැබෙන්නේ එතුමිය පිරිනවම් පාන වෙලාවේ. දෙවිවරු පවා ප්‍රකාශ කළ තිබෙනවා, දෙවිවරු පවා යසෝදරා රහත් තෙරණිය කවුද කියලා දැනගත්තේ පිරිනවම් පාන වෙලාවේ කියලා. එච්චරම ඈ සැඟවී හිටපු කෙනෙක් යසෝදරා රහත් තෙරණිය ඊරිදි ප්‍රාතිහාරයෙන් විශාල ආනුභාවයක් දක්වන්න පුළුවන් කෙනෙක්. යසෝදරා රහත් තෙරණිය අභිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍ර. නමුත් පිරිනිවන් පාන දවස දක්වාම එක දවසක් ඉරිදි ප්‍රාතිහාරය පාලා නැහැ. පිරිනිවන් පාන දවසේ තමයි ඉරිදි ප්‍රාතිහාරය දැක්වේ. එච්චර ඊතුමිය සැඟවිලා හිටපු කෙනෙක්. යසෝදරා මහරහත් තෙරණිය ගෞතම බුද්ධ ශාසනයේ මම මේ යසෝදරා රහත් තෙරණියගේ අපදාන කියවනකොට ඊතුමියගේ ජීවිත කතා හැම තැනකම විටින් විට සඳහන් වෙනවා. මාතරන් ස්ත්‍රී රත්නයක් මේ තුන් ලෝම නෑ කියලා. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ තියෙනවා රාහුල මාතාව තරන් ස්ත්‍රී රත්නයක් තුන් ලෝකෙම නෑ කියලා. එච්චර ඉතුමිය විශේෂම කෙනෙක්. පිංගතුනි, මේ ලෝකයේ මිනිස්සු ඔයාලට පුළුවන් නම් අද ගොඩාක් ඔයාලගේ ජීවිතෙන් වෙච්ච වැරදි ගෙවා ගන්න. මොකද ගොඩාක් මිනිස්සු කාමයේ නිසා ස්ත්‍රීන්ට වඳිනවා. අයියෝ, ඉස්කෝලේ යන කොල්ලෝ, ටියුෂන් යන කොල්ලෝ කිල්ලන්ට වැඳ වැඳ කැමැත්ත ඉල්ලන්නේ. මං ඔබට කැමැති, ඔබයි කැමැත්ත දියන් කියලා වැඳ වැඳ ඉල්ලනවා, ගෑනුන්ට වඳිනවා. මිනිහලා කාමයේ උදෙසා කාන්තාවට වැඳ වැඳ කියනවා. ගෙදර කාන්තාව කෑ ගහනකොට කියනවා, වඳින්නම් කට වහපන්. වැඳ වැඳ ඉන්නවා ස්ත්‍රීන්ට. ඒ අස්සේ මිනිස්සු ගිහිල්ලා දේවාලවලට කොණ්ඩි කඩාදාගත්ත කොයි හරි යක්ෂණියක් හිටියොත් වැඳ වැඳ කියනවා, අනේ අපි මේ වැඩේ කරලා දෙන්න කියලා. ඒත් ගෑනුන්ට වඳින්නේ යක්ෂණියන්ට. ඒක අස්සේ මනුස්ස ලෝකෙත් රස්සාවක්කාරිය ගන්න ගියාම මන්ත්‍රීතුමිය, ඇමතිතුමිය ස්ත්‍රියක් නම් ඒත් වැඳ වැඳ කියනවා රස්සාවක් දෙන්න. කාර්යාලයකට වැඩක් කරගන්න ගියොත් එහෙම ඒත් වැඳ වැඳ කියනවා, අනේ නෝනා මේ වැඩේ කරලා දෙන්න, වඳින්නම් කියනවා. හැම තැනම කොහෙන් කොහෙන් හරි මේ ස්ත්‍රීන්ට වැඳිල්ලක් තියෙනවා. ඒ අතරේ දේවතාවියන්ටත් වඳිනවා. එතකොට ඔයවාගේ වඳින ස්ත්‍රීන් අතර වැඳිය යුතු අග්‍රතම ස්ත්‍රී රත්නය තමයි යසෝදරා මහරහත් තෙරණිය. මේ ලෝකේ යම්තාක් ස්ත්‍රීන්ට අවුරුදු සියයක් එක දිගට වැඳ වැඳ ගියත් යසෝදරා රහත් තෙරණියට එක වතාවක් සාදු කියලා වඳින වන්දනාවෙන් 16 පංගුවක් තරම්වත් අනිත් වන්දනා වටින්නේ නැත. දෙවි දේවතාවුන්ට වැඳ වැඳ කවුරු හරි ඉන්නවනම් අවුරුදු සියයක් කරන ඒ දේවතාවුන්ට කරන වන්දනාව යසෝදරා මහරහත් තෙරණියට එක වතාවක් සාදු කියලා අද්දෙක එකතු කළා කරන වන්දනාවෙන් 16 පංගුවක්වත් වටින්නේ නැත. එච්චරටම රාහුල මාතා යශෝදරා උත්තමාවියගේ ගුණ. මා මේ කියන අදය ඔබට මේ දේශනාව අවසානයේදී තේරුම් ගන්න පුළුවන්. යශෝදරා මහරහත් තෙරණියගේ ගුණකඳ පිරිනිවන් පාන වෙලාවේ තමයි ප්‍රකට වුණේ. එතකල් නෑ මහබෝධිසත්වයන්ගේ බිරිඳ යශෝදරා. ඒ යශෝදරාවන්ගේ ජීවන ගමන ආරම්භ වෙන්නේ දීපංකර පාදමෝලේ. අසංකේය හතරකට කලින්, කල්ප අසංකේය හතරකට කලින් සාරා අසංකේය කුත් ලක්ෂයක්. අසංකේය හතරකුත් ලක්ෂයකට කලින් ඇගේ නම සුමිත්‍රා. ඇය තාපසයා. රඹගන්නවර දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ තාපසෙක් මඩගොහරුවක් ගොඩ කරනවා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ තාපසින් වහන්සේ මඩගොහරුවේ වැතිරුණා. ඒ සුමේද තාපසතුමා. ඒ සුමේද තාපසතුමා මඩගොහරුවේ වැතිරිලා මාගේ ශරීරයේ උඩින් තථාගතයන් වහන්සේ වඩිත්වා කියලා අදිෂ්ඨාන කරගෙන සිටිනකොට පින්වත්නි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ මඩි වැතිරි සිටින්නේ මීට අසංකේය හතරකට පස්සේ ලෞතුරා සම්බුදු බවට පත්වෙන ගෞතම නමින් සම්බුදු වෙන මහා පුරුෂ රත්නයක්. අන්න ලෞතුරා සම්බුදු කෙනෙක්ගෙන් ඉස්සෙල්ලාම විවරණ ලැබුවා. එතකොට මේ පිරිස අතර හිටපු සුමිත්‍රා තාපසිය අර තාපසේනාංශේත තමන්ගේ අතේ තිබ්බ මානෙල් මිටි පහක් දීලා තමන් තුනක් තියාගෙන තාපසේනාංශ තථාගතයන් වහන්සේට පූජා කරන්න කියලා ලෞතුරා සම්බුදු බව පිණිසම පූජා කරන්න කිව්වා. ලෞතුරා සම්බුදු බව පිණිස පූජා කළා. ඒ සුමිත්‍රා ඉතුරු මල් කලම් තුන පූජා කළා. මේ උත්තමයා සම්බුදු වෙන ජීවිතේ සම්බුදු වෙන ජීවිතේ දක්වාම මම මොහුගේ බිරිඳ වේවා කියලා. ওই තමයි ප්‍රාර්ථනාව. මොකද ඈන් ගොඩාක් පතල තිබුණා. සම්මා සම්බුදු කරජාන් වහන්සේගේ දීපංකර බුදුරජාන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ පදුමා. ඒ උත්තමාවිය දැකලා තිබුණා. හිතේ තිබුණා මටත් ලෞතුරා සම්බුදු කෙනෙක්ගේ ගිහි ජීවිතේ බිරිඳ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. පින්තුනි පිනත් එක්ක ඒ කර්මයක් එක්ක චේතනාව ප්‍රාර්ථනාව මොහො වෙනවා. චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා කියලා කියන්නේ චේතනාව ප්‍රාර්ථනාව කර්මයක් එක්ක මොහො වෙනවා. මොහොවිච්ච ගමන් භව පඤ්චය ජාතීට අනුපදිනවා. ඉතින් උපනෝ පං ජීවිතේ මොන ගෙහින ජීවිතේ බිරිඳ වෙලා උපදිනවා. ඒ අතරේ බුදු කෙනෙක්ගේ ගිහි කාලේ පුත්‍ර රත්නය දැකලා ඒත් ප්‍රාර්ථනා කළා මට පුත්‍ර රත්නයක් පහළ වේවා කියලා. එකකට එකක් මොහු වෙනවා පින්වත්නි. ඊට පස්සේ අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෞකස පිළිසිඳ ගත්ත ඇසල පුම් පොහේ දවසම සුප්පබුද්ධ රජතුමාගේ මාලිගාවේ අමිතාභිසවකී කුසේ යසෝදනාව පිළිසිඳ ගත්තා. එතකොට මේ ලෝක දහත්වේ බුදු කෙනෙකුට ආලෝක දහරා විහිදීගෙන යෑමක් ඇද්ද? ආශ්චර්ය අද්භූත කාරණා සිදුවීමක් ඇද්ද? ඒ සියල්ලම යසෝදරාවටත් වෙනවා. මේ තාක් සම්බුද්ධ ශාසනවල පින්වත්නි බුදු කෙනෙක් සම්මා සම්බුදු වෙලා තියෙන්නේ එක්කෝ අසංකීය කල්ප ලක්ෂ 8ක් පෙරම් පුරලා, එහෙම නැත්නම් අසංකීය කල්ප ලක්ෂ 16ක් පෙරම් පුරලා. අපේ බුදුරජාණන් වහන්සේ විතරයි අසංකීය 4ක් පෙරම් පිරුවේ. ඊළඟට බුදු වෙන මෛත්‍රී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට අසංඛීය කල්ප ලක්ෂ 12කට කලින් පෙරම් පුරන්නේ. අපේ බුදුරජාන් වහන්සේ පෙරම් පුරපු කාලේ වගේ තුන් ගුණයකට කලින් පෙරම් පුරන්නේ. තවම සම්බුදුනේ නැහැ. ඊළඟට පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පෙරම් පුරල විවරණ අරගෙන අසංඛ්‍ය 12ක් ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේට මොන ගැලුනේ? එතකොට අසංඛ්‍ය 4කින් කිටිම කාලෙකින් ලෞතුරා සම්මා සම්බුදුනේ යසෝදරා නිසා. යසෝදරාව නිසා තමයි ඉක්මනට පාරමී පිරුනේ. ඒ නිසා ලෝකිත ඉක්මම් බුදු කෙනෙක් පහළ කරවන්න යසෝදරා වගේ ස්ත්‍රී රත්නයකට හැකි වුණා. ඒ යසෝදරා මහරහත් තෙරණියට අපිට ලෞතුරා සම්බුදු කෙනෙක් ඉක්මනින් පහළ කරවපු කෘතගුණයට නමස්කාර වේවා. සඳක් වැඩිනවා වගේ කුසී වැඩිනවා. වෙසක් පුන් පෝය දවසක අපේ මහ බෝධිසත්වයන් වහන්සේ මෞකුසින් ලුම්බිනී සල්වනේ ඉපදෙද්දී සිදුහක් කුමාරයා විදිහට ඒ මොහොතේම ලෝකේ හටගන්නේ කාරණා හතයි. ඒකට කියනවා සහජාත වස්තු හත කියලා. පිටුතුනි දැන් අපි එක ගෙදරක එක ළමයෙක් ඉපදිනකොට මේ ලෝකේ කොහේ හරි තව ළමයි දහස් ගාණක් ඉපදිනවා එකම වෙලාවට. ඒ වගේ බෝධිසත්ව ඉපදිනකොට මේ තුන් ලෝක ධාතුවේම ඉපදීම් කියන ඒවා හට ගැනීම කියන ඒවා හතයි සිද්ධ වුනේ. ඒකක් තමයි මහා බෝධිසත්වයෝ ලුම්බිනි සල්වනේ ඉපදිනකොටම තමයි අමිතා බිසවට යශෝදරාව ඉපදුනේ. ඒ මොහොතේම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඉපදුනේ. ඒ මොහොතේම තමයි චන්නැමෙතිය ඉපදුනේ. ඒ මොහොතේම තමයි කාළුදායි ඇමෙතිය ඉපදුනේ. ඒ මොහොතේම තමයි පෘථුවේ මධ්‍ය මණ්ඩලින් ජයසිරි මහා බෝධින් වහන්සේ පහළ වුණේ. ඒ මොහොතේම තමයි සිද්ධාර්ථ කුමාරයාට සතර මහා නිධානය පහළ වුණේ. මේ තමයි සහජාත වස්තු හත. පින්වත්නි, ඊට පස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ නමක් පහළ වෙද්දී මේ භූමිය බොහෝසේ කම්පා වෙනවා. ආලෝක දහරා බැදිරිලා යනවා. ලෝකාන්තරික නරකය පවා ඒකාලෝක වෙනවා. ඒ වගේම ඒ මොහොතේ කුරුම් කොදුම් කතා කරන්න ඇවිදින්න පටන් ගන්නවා. ගොළුවම් විහිරන් ඇවිදින්න කතා කරන්න පටන් ගන්නවා. ඒ මොහොතේ මේ පෘථුවේ යම්තාං කුරුක්ෂයෝ වේද, ඒ වෘක්ෂයන්ගේ මල් වෙවෙන්න ගන්නවා. යම්තාක් මේ ප්‍රාතිහාර්ය බුදු කෙනෙකුට සිද්ධ වෙනවද, මහා බෝධිසත්වයන් වහන්සේ නමකට යසෝදරාවන්ටත් ඒ මොහොතේම ඒ උපහාරය සිද්ධ වුණා. සුප්‍රබුද්ධ රජතුමාගේ මාලිගාවේ කවුරුත් හිතුවේ යසෝදරා නිසා මේ භූමිය සැලී යන බවයි. ඇගේ යසෝරාවේ හැම තැනම පැතිරිලා යන හේනොත් ඇය යසෝදරා වුණා. ඇගේ රූපය අඹන ලද රන්රුවක් වගේ බැවිනොත් ඇ බිම්බා දේවි වුණා. බිම්බා දේවි යසෝදරා. ඒ යසෝදරා උත්තමාවිය, ඒ යසෝදරා කුමරිය මහා බෝධිසත්වය මෙහින් සඳක් වගේ වැඩෙද්දී යසෝදරාවත් සඳක්සේ වැඩෙනවා. පංච කල්යාණයන්ගෙන් යුක්තයි. ඒ යසෝදරා අවුරුදු 16දී මහා බෝධිසත්වය සිද්ධාර්ථ කුමාරයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දවසේ ඒ යසෝදරාවට තමයි මහා බෝධිසත්වයන්ගේ අතේ තිබුණ මල් මාලාව පැළඳුණේ. පින්වතුනි, යසෝදරා උත්තමාවිය කියන්නේ කවුද කියලා මං කිව්වේ තේරෙන්නේ පිරිනුවම් පාණ්ඩයද්දී. තවම මේ කතාවක්, තවම මේ ජීවිත කතාවක්, ඇගේ ගුණ කඳ ඔක්කොම ඉස්මතු වෙන්නේ පිරිනුවම් පාණ්ඩේ. ඊට පස්සේ ඒ සිද්ධාර්ථ කුමාරයන් දුටු සෙනින් සංසාරේ කාදරී සෙනෙහස මත වුණා. සිද්ධාර්ථ කුමරටුද යසෝදරාව දුටු සෙනින් සසරක ආදරී සෙනෙහස මත වුණා. ඒ යසෝදරාවන් ඇත්තටම පින්වත්නි, යසෝදරාවන් පිණිස නෙවෙයි මේ ශිල්ප දක්වන්න ඕනේ. මහා බෝධිසත්වයන් යසෝදරාවන්ට හිත ගිහිල්ලත් ඉවරයි, යසෝදරාවන්ට මහා බෝධිසත්වයන්ගේ හිත ගිහිල්ලත් ඉවරයි. කුමරෙක් අභිෂේක කරනකොට අන්තම්පුරයක් තවත් ස්ත්‍රීන් ඒ මාලිගාවට ගේනවා. රජවරු කැමති වුණේ සිද්ධාර්ථ කුමාරයාට තව දියණිවරු දෙන්න ශිල්ප නැහැ කියලා. එතකොට තමයි අනේක විද ශිල්ප දැක්කුවේ. ඒ ශිල්ප වචනින් කියන්න බෑ. හේතුව අද කාලේ තියෙන යුද්ධ ශිල්ප, ඒවා කිව්වොත් මේ තුවක්කු දැකලානේ මිනිස්සුන්ට පුරුදු. ඊතලින් කරන ශිල්ප, දුන්නෙන් කරන ශිල්ප, කඩුවෙන් කරන ශිල්ප, ශරීරයෙන් කරන ශිල්ප අද මිනිස්සු දැකලවත් නැහැ. මහා බෝධිසත්වයන්ගේ ශරීර ශක්තිය තිබ්බා මහා නාරායන සංඝාත බලය කියලා. ඇතුම් කෝටි දහදහක ශක්තියක්. මේ ලෝකේ ඉන්නේ මිනිස්සුත් කෝටි 700යි. මේ මිනිස් ඔක්කොම එකතු වෙලා කඹයක් ඇද්දොත් මහා බෝධිසත්වයන් තියෙන ඇඟිල්ලෙන් මේ මැදලා දාන එක විතරයි. එච්චර ශරීර ශක්තිය. ඉතින් මේ සරණ මංගල්‍ය සිද්ධ වුණා. ඒ සරණ මංගල්‍යයේදී මහත් වූ ආශ්චර්ය සිද්ධ වෙන්න ගත්තා. ඒ නිසා තමයි අදටත් මංගල්‍යයක් සිද්ධ වෙද්දී පෝරුවේ නගිනකොට ඒ යසෝදරා සිද්ධාත් කුමරුගේ ජීවිත කතාන් කිය කියා අෂ්ටක කිය කියා සිත් පතන්නේ. ඔවුන්ගේ සරණ මංගල්‍ය අනුභවයෙන් මේ ලෝකේ විවාහ වෙන යුවතිපතීන්ට, දහස් ගානක් යුවතිපතීන්ට ආශිර්වාද පිණිස. ඒ නිසා ඒ යසෝදරා උත්තමාවියගේ සරණ මංගල්‍යයේ විදිහටයි සිද්ධ වුණේ. මාලිගාවේ වාසය කරනවා. මාලිගාවේ වාසය කරද්දී 40,000ක් ඉඳලා තියෙනවා මාලිගාවල සිදුහක් කුමාරයට උපස්ථාන පිණිස අභිරූපී දර්ශනීය රාජ කුමාරිකාවෝ 40,000ක්. ඒ 40,000 අතරින් වෙනම තරු අතර සඳ මණ්ඩල පේනවා වගේ වෙනවම යශෝදරාව පේනවා. අපි අහලා තියෙන්නේ නම් යශෝදරා ගැන මෙහෙමයි. ඒ තමයි සක්දිවිඳුගේ බිසවේ ඉන්නවා, ඇගේ නම සුජා. සුජා දෙවගණට වැඩිය ලස්සනයි කියනවා යශෝදරා. සාමාන්‍ය සක්විති රජ කෙනෙක්ගේ බිසව තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව. ඇය මනුස්ස ස්වභාවයේ ලස්සන ඉක්මවලා ගිහිල්ලා දෙවියන්ගේ ස්වභාවයට පැමිණිලා නැහැ. ඒත් යශෝදරා සුජා දෙවගණට වැඩිය ලස්සනයි කියනවා. ඒ නිසාම කාටවත් එකපාර බලන්න බෑ. වැඩියෝ නැහැ. අද කාලේ මිනිස්සෙක්ගේ අතින් නිර්මාණය වෙච්ච යශෝදරා රහත් තිරණියගේ ප්‍රතිමාව මෙච්චර ලස්සන නම්, සසරේ කරන ලද පුණ්‍ය පාරමිතාවෙන් හැදුන ඇගේ රූපකාය කොච්චර සුන්දර ඇතිද, කොච්චර සුන්දරයිද කියනවා නම් පිරිමියෙකුට ඇහැක් කරලා එකපාරෙම බලන්න බෑ. ඊට ලස්සන වගේම තේජස තියෙනවා. හැදි දැඩි පුරුෂයෙකුටවත් බෑ කියනවා යශෝදරා දිහා එකෙල්ලි බලන්න. එච්චර ලස්සනයි තේජසයි. ඉතින් ඒ යශෝදරාව අවුරුදු 13ක් විවාහ වෙලා හිටියා. ඔයාලට වගේ කලබල නෑ, දරුවෝ නැත. ඒ කලබලේ නෑ, ඒ අවුරුදු 13ක් දරුවෝ නෑ කියලා ආදරේට ප්‍රශ්නෙකුත් නෑ. අද යුගයේ නෙවෙයි පින්වතුනි, එච්චර අවුරුදු 13ක් දරුවෙක් බිහිවෙන්න ප්‍රමාද වුණේ කාරණා කිහිපයක් මුල් කරගෙන. එකක් තමයි අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙනවා එක්කම. ඒතර මහ බෝධිසත්වයන්ගේ අභිනිෂ්ක්‍රමණ කාලේ බලපානවා. අනිත් එක තමයි ඒ යශෝදරාවන්ටයි මහ බෝධිසත්වයන්ටයි දාව උපදින දරුවා රාහුලයන් ඒ ලෝකෙන් චුත වෙලා මව්කුසේ පිළිඳ ගන්න ඕන. ඒ අදාළ දරුවාගේ පැමිණීම ඕන. එතකොට ඒ නිසා සමහරවිට මේ අද කාලේ අම්මලා බබාලා නැහැ කියනවා. ඒ දෙදෙනාට දාව උපදින දරුවා තව මේ ලෝකෙන් චුත වෙලා නැහැ. හැබැයි ඔහොම කිව්වා කියලා ඒ ලෝකෙන් චුත වේවා කියලා පූජාවල් තියන්න එපා. ඒක කර්මාන රූපව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වසර 13ක් දරුවන් නැතුව හිටියා. ඒක උන්ට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. සිදුහත් මාලිගාවේ එකම එක දවසක්වත් දරුවෙක් නැහැ කියන එක කතා වෙලත් නැහැ. ඒ වගේම තමයි මහමායා දේවියට සිදුහත් කුමාරයා ඉපදිලා තියෙන්නේ අවුරුදු 40 වගේ. ඒ මාලිගාවෙත් ප්‍රශ්නයක් වෙලා නැහැ. අද තමයි මේ මිනිසුන්ගේ තියෙන කලබලයයි ආසාවයි කෙලෙස් නිසා මිනිසුන්ට දරුවෙක් ප්‍රමාද වීමේදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. කවදාවත් සුද්ධෝදන රජුරෝ සිදුහත් කුමාරයාගෙන් අහලා නැහැ දරුවෙක් හදන්න නැද්ද කියලා. මහා ප්‍රජාපතිය සිදුහත් කුමාරයාගෙන් අහලා නැහැ දරුවෙක් හදන්න නැද්ද කියලා. සිදුහත් කුමාරයා අවුරුදු 13ටම යශෝදරාවගෙන් අහලා නැහැ අපිට තවම දරුවෝ නැහැ නේද කියලා. මේව තමයි ආශ්චර්ය අද්භූත කරුණු කියන්නේ. අවුරුදු 12ක් ගිය තැන ඔන්න කුසී ඇයි අවුරුදු 16න් විවාහ වෙන්නේ? අවුරුදු 29න් තමයි අභිනිෂ්ක්‍රමණය වෙන්නේ. ඒකට අවුරුදු 28දී කුසට දරුවෙක් එනවා. ඒත් ඇසළ පුම් පොහේ දවසක රාහුල කුමාරයා. ඉතින් කුස මෝරා හැදිද්දි ගොඩාක් ආදරේ මහ බෝධිසත්වයෝ. ඒ අතරතුර තමයි සතර පිරිනිවිදි දකින්නේ. සතර පිරිනිවිදි දැකලා තමයි ජීවිතය ගැන කලකිරෙන්නේ. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවා. හොඳට කල්පනා කරනවා මහ බෝධිසත්වයෝ, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියලා. අද මිනිස්සුන්ට වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියලා ගානක්වත් නැහැ. අද මිනිස්සුන්ට ගානක්වත් නැති නිසා තමයි මිනිස්සු පංච දුෂ්චරිතය කරන්නේ. මේ කොල්ලු කෙල්ල ඉන්නවා වයසට යනවා කියලා ගානක්වත් නෑ. වයසට ගියාට පස්සේ මේ ඉන්න තරුණ කොල්ලු කෙල්ලෝ අම්මල තාත්තල වුණාට පස්සේ එයාලට ඉපදින දරුවන්ට අවවාද කරන්න පුළුවන් චරිතයක්වත් නෑ. දැන් ෆෝන් ටික බදාගෙන ෆෝන් නොබෝබ එහින් යනවා. ඒ වගේම කොල්ලු කෙල්ලු එහෙ වල් කතා කිය කිය යනවා. කාමරයක් කාමරයක් ගානේ ලඟිනවා. යම් දවසක වගේ විපාක එයි තමන්ගේ දරුවනොත් ඔය වල් වැඩ කරන්න ගත්තට පස්සේ. හදවතව පිච්චේ, පපුව පිච්චේ. එදාට කටක් කරලා කියන්න බෑ. පොඩ්ඩක් හිතන්න වයසට යනවා කියලා. වයසට ගියාට පස්සේ මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න. වයසක මිනිස්සු දිහා බැලලා මමත් මටත් මෙහෙම වෙනවනේ කියලා කල්පනා කරන්න. එතකොට ගොඩාක් අකුසල් දුරු කරන්න පුළුවන්. ওই වයසක මිනිස්සු ගෙවල් වල ඉස්සරහ පුටුවක් තියාගෙන පාර දිහා බලාගෙන ඉන්න ඔයාලා දැකලා නැද්ද? එහෙම අවුරුදු ගණන් ඉන්නකොට කලින් කරපු කියපු දේවල් මතක් වෙනවනේ. ඔයාලට බලන්න බණ පොතක් ගත්තොත් අමතකයි. බණ අහන ඒවා අමතකයි. නමුත් තමන්ගෙන් වෙච්ච පව් වැඩ මතකයි. මේ සංසාරී ස්වභාවයක් තමයි තමන්ට වැරදුන තැන මේ ඉස්සරහට ගෙනත් දෙනවා. ඒක තමයි සසර ගමන. ඒ නිසා වයසට යෑමේදී හූල්ලන දෙවින තැවින පව් කරගෙන තියාගන්න එපා. ඊළඟට ලෙඩවීමේදී සියල්ල ඉවරයි. දැන් කොරෝනා වෛරසයේ පැතිරිලා මිනිසුන්ට කන්ද නැ බොන්න නැ එක මිනිස්සෙක් තවත් මිනිස්සෙක් අල්ලන්නේ නැ. ලෙඩවීම ඉදිරියේ මිනිස්සු අසරණයි, ලෝකේ අසරණයි. දැන්වත් තේරුම් ගන්න ආරෝග්‍යම් පරමාලාභා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ බණපදේ කොච්චර සත්‍යයක්ද කියලා. එක රෝගයක් නිසා ලෝකයක්ම කැළඹිලා. ලෝකයක්ම කැළඹිලා. මිනිසුන්ට පිස්සු හැදිලා වගේ. කොරෝනා වෛරසය හැදිච්ච මිනිස්සු තවත් මිනිසුන්ට බෝ කරන්න තැන් තැන් වලට කෙලක ගහ යනවා. ස්විච් බෝඩ් වලට කෙලක ගහ යනවා. කටේ වතුර පුරවල කෙලක ගහ යනවා. මේ මිනිසුන්ට ධර්මයේ දන්නේ නැති ලෝකයේ මිනිස්සු කී හිතන්නේ අපිත් මැරෙනවා නම් උඹලත් මැරියනෙල්ල. මරාගෙන මැරෙන්න මිනිස්සු කල්පනා කරන්නේ. ඒ නිසා වෙන්වත් නී ලෙඩ වෙනවා කියන එක කල්පනා කරන්න ඕන. ඊළඟට තමයි මැරෙනවා කියන එක කල්පනා කරන්න ඕන. අපි කවුරුත් කල්පයක් ඉන්න ආපු අය නෙවෙයි. අපි කවුරුත් ස්ථිර මිනිස්සු නෙවෙයි. අපිට කවදා හරි කොතනකදී හරි අපි කාටවත් මැරෙන්න සිද්ධ වෙනවා. අම්මලා තාත්තලා අතහරින්න සිද්ධ වෙනවා. දරුවෝ අතහරින්න සිද්ධ වෙනවා. ඒ විලාමේ අපි එකට සූදානම් වෙන්න වෙනවා. මිනිස්සු මැරුණාට පස්සේ අනේ ඇයි මේ මිනිස්සු මැරුණේ? ඇයි මෙයා මැරුණේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවා. මල් ගහක මල් හැදිලා ඒ මල හැදිලා පරවිලා වැටෙද්දී ඇයි මේ මල් පරවිලා වැටෙන්නේ කියලා අපි කවදාවත් අහන්නේ නැහැ. අපි දන්නවා ඒක ඇති කියලා. ඒකට මිනිහෙක් මැරිද්දී අහනවා ඇයි මැරුණේ කියලා. මල් ගහක් තරම්වත් ජීවිතයේ අනිත්‍ය ගැන හිතලා නැහැ. මැරෙනවා කියලා හිතලා නැහැ. මහා බෝධිසත්ව ඒවා හිතනකොට යම්කිසි වයසට යනවා කියලා හිතනකොට තරුණ මදේ නැති වුණා. ලෙඩ වෙනවා කියලා හිතනකොට ආරෝග්‍ය මදේ නැති වුණා. ඊළඟට මම මරණයටපත් වෙනවා කියලා හිතනකොට ජීවිත මදේ නැති වුණා. ඒ නිසා තමයි දුෂ්කර ක්‍රියා කරනකොට මං ලෙඩ වෙයිද කියලා හිතෙන්නේ නැහැ. දන්නවා ලෙඩ වෙනවා කියලා. දවස් 15කට එක මොන් ඇටයක් කනකොට මම මැරෙයිද කියලා හිතෙන්නේ නැහැ. ඇයි ඒ ජීවිත මදේ ප්‍රහාණය වෙලා. දවස් 15කට එක මොන් ඇටයක් කනකොට මහ බෝධිසත්වයන්ද මගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ නැති වෙයිද කියලා හිතෙන්නේ නැහැ. ඇයි ඒ තරුණ මදේ ප්‍රහාණය වෙලා. ඒකයි අපිට දැන් කෑම කනකොට අපි කෑම කනකොට කොච්චර දේවල් හිතනවද? කොච්චර දේවල් හිතනවද? ඒවා මහ බෝධිසත්වයන්ට නෑ. තරුණ මදේ ප්‍රහාණය වෙලා ජීවිත මදේ ආරෝග්‍ය මදේ ප්‍රහාණය වෙලා තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. අද වුණත් යම් කෙනෙකුට අභිනිෂ්ක්‍රමණය කරන්න අමාරු ඒ මද තුන තියෙනවා නම්, අකුසල් දුරු කරන්න අමාරු ඒ මද තුන තියෙනවා නම්, මහ බෝධිසත්වෝ සතර පෙර නිමිති දකිනවා. සතර පෙර නිමිති දැකලා ඒ හැම එකටම හේතුව විදිහට දකින්නේ ඉපදුන නිසා කියලා. ඉපදුන නිසයි මේ දුක කියලා විසඳුමක් හිත හිතා ඉන්නකොටයි පැවිදිරුව දැක්කේ. ඒ සතර පෙර නිමිති දැකලා එදා ඉසලපුම් පොහේ දවසේ ඒ මහ බෝධිසත්වයෝ කල්පනා කර කර ඉන්නකොට තමයි පණිවිඩයක් අරගෙන ඉන්නේ යසෝදරාවට කුමාරයෙක් උපන්නා කියලා. එතකොට කුමාරයෙක් උපන්නා කියන වචනේ අහපු ගමන්ම එකපාරව මහ බෝධිසත්වයන්ට කියුණා රාහුලෙක් ඉපදුනා, බන්ධනයක් ඇති වුණා. රාහු කියන්නේ බන්ධනයක් කියලා ලෝකෙ සම්මත. එතකොට ඒක කියවිච්ච ගම මේ පණිවිඩය අරන් ගිහිල්ලා සුද්ධෝදන රජතුමාට කිව්වා පුතාට නම දැම්මා රාහුල කියලා. පුංචි දරු සිඟිත්තා තුරුල් කරගෙන යසෝදරාව නිදි. මම දැක්කේ ඒක වර්ණනා කරලා ලියලා තිනවා රාහුල කුමාරයා හරි ලස්සනයි. රාහුල කුමාරයා ප්‍රියාගේ ස්වරූපේනේ. ඉතින් යසෝදරාව අත දාගෙන තමයි මෙහෙම පපුවට තුරුල් කරගෙන ඉන්නේ. ඒ රාහුල කුමාරයාගේ ඇඟ උඩින් දාපු කිනිහිරියා මල්මාලාවක් වගේ පෙනුනවා කියනවා බෝධිසත්වයන්ට යසෝදරාවගේ අත. එච්චර ලස්සනයි. ඉතින් දොර කවුළුව ළඟින් බලලා සංසාර දුකෙන් නිදහස් වෙන්න ඔබත් මමත් නිදහස් වෙලා ඔබවත් නිදහස් කරවනවා යසෝදරා කියලා මහා බෝධිසත්වෝ අභිනිෂ්ක්‍රමණය කළා. එතකොට මොහොතක් හිතන්න දරුවෙක් පුතෙක් ඉපදුනාට පස්සේ ඒ ඉස්ලාම දරුවෙක් දකින ඒ සතුට ඒ සැනසෙල්ල මම හිතනවා අද කාලේ ගොඩක් අයට දැනෙන අඩුයි. හේතුව එයාලා කලින්ම බබා ස්කෑන් කළා දුවෙද්ද පුතෙද්ද කියලා දන්නවා. නමක් දාලා තියෙන්නේ. ඒක ඉපදෙනකොට බල මේ පුතෙක් කියලා බලන්න විතරයි තියෙන්නේ. ඉස්සර අම්මලාට බබා ඉපදෙනකල්ම දන්නේ කවුද කියලා. දුවෙද්ද පුතෙද්ද කියලා. ඒ කුසින් යසෝදරාවට පියාගේ හැඩහුරුකම තියෙන රත්තරම් පාට පුතේ කිපදිච්ච ගමන් ඒ අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව තමයි තාත්තාට කියන එක මේ බලන්න ඔයා වගේ කියලා. දැන් දරුවෙක් බිහි කරපු වෙහෙසට යසෝදරා නිඳ ගියා. ඈ දැනගෙන හක බලාගෙන හිටියේ නෑ. ඈ දන්නේ නෑ. උදේ නැගිටිනකොට සිදුවක් කුමරු නැත. මුළු මාලිගාවෙම හොයනවා කෝ සිදුවක් කුමාරයා, කෝ මාගේ ස්වාමියා. මුළු මාලිගාවම කැළඹිලා හොයනවා කෝ සිද්ධාර්ථ කුමාරයා. සිදුවක් කුමාරයා ගෙදරින් ගිහිල්ලා කියන වචනේ කනට ඇහෙනකොට ඒ යසෝදරාවට කොච්චර දුකක් දැනෙන්නේ නැතිද? දරුවා පපුවට තුරුල් කරගෙන මාලිගාවේ යහන් ගබඩාවෙන් යහන් ගබඩාවට යසෝදරා කියා ස්වාමියා වහගෙන තවම අවිනිශ්චිතයි කියා කියලා. එහෙම ඉන්නකොට තමයි චන්න හැමතියා සිදුවක් කුමාරයාගේ වස්ත්‍රාභරණත් අරගෙන ඉන්නේ. ඒ ආවට පස්සේ යසෝදරාවට කියනවා මෙන්න ඔබගේ ස්වාමියා කියා. බිම් බලාගෙන කියන්නේ අඬ අඬ කියන්නේ වැළපි වැළපි කියන්නේ. යසෝදරා පපුවට රාහුලයන් තුරුළු කරගත්තා. එක පිම්මට ගියා. ඇයි කිව්වා මෙන්න කිස් බෑවා, කොණ්ඩි කැපුවා, කසාවත් දරාගත්තා, මේ රාජ වස්ත්‍රාභරණ එක වීලින් යැපෙන්න ඕන කියලා වනේට ගියා. ඔය වචන ටික තමයි රැව් දුන්නේ. ඇස් දෙක පියාගෙන කඳුළු සලාගෙන එක පිම්මට දිව්වා යහන් ගබඩාවට. රාහුලයන් යහනේ තියලා තමන්ද කඩුව අතට අරගෙන යසෝදරා කොණ්ඩේ කැපුවා. ඒ යසෝදරාවගේ කොණ්ඩේ තිබිලා තියෙන මෙහෙම වෙන්වත්නි, ඒක මෙහෙම එකක් විශාල කොණ්ඩයක් පල්ලෙහැට වැටිලා පොළොවේ ඉඳලා අඟල් හතරක් උඩින් ඒ කොණ්ඩේ මුහුදු රැල්ල වගේ තුන් පාරක් නැමිලා තියෙනවා. ඉච්චර ලොකු කොණ්ඩයක්, ඉච්චර දිග කොණ්ඩයක්. මොනරෙක්කි තද්ද නිල් පාලට පිල් කලඹක් වගේ යසෝදරාවගේ කොණ්ඩේ ස්වාමියා කිස් කැපුවා කියන වචනෙට කැපුවා. ඔබට ලැබුණ නම් මේ රාහුල මාතා යසෝදරා අඬ නැහැටි මේ එකමාරක් කොණ්ඩෙ කැපුවේ. ඊට පස්සේ ඈගේ කොණ්ඩෙ ආයාවා. ඒ කොණ්ඩෙ කැපුවා. එහෙම කසාවක් දරාගත්තා. පැදුරක් බිමට දාගත්තා. එක වීලෙන් ඇවෙන්න අදිස්ථාන කළා. ඇස් දෙක පියාගෙන හිතුවා මගේ ස්වාමියාට මාව සිහි නොවේවා. ගියන් විමුක්තියක් උදෙසා නම් ඒ විමුක්තියට බාධා වී මාව මතක් වුණු අඬනා හිතන්නේ මේක විශ්වාස කරන්න බෑ ලෝක සත්වයාට මෙහෙම කෙනෙක් හිතයිද කියලා. ඒ වුණට යසෝදරා හිතුවා අද කාලේ නම් කෙනෙක් අත්හැරලා ගියාට පස්සේ ඔබට මාව මතක් වෙයි හැමදාම. ඔබට කවදා හරි මාව මතක් වෙයි. මැසේජ් ගගහා මතක් කරවනවා. ඒ අයට පේන්ට ගමන් බිමන් ගිහිල්ලා මතක් කරවනවා. රිද්දා සතුටු වෙන එක තමයි අද කාලේ ආදරේ කියන්නේ. මාගේ ස්වාමියාට මාව සිහි නොවේවා. සිහිනෙන්වත් මාගේ ස්වාමියාට මාව නොපෙනේවා. ඔහුගේ ගමන සඵල වේවා. මේ බලන්න ඔබට තියෙනව නම් රාහුල මාතා යසෝදරා උත්තමාවියගේ පොත ඔබ ගත්තා නම් 93 වෙනි පිටුවේ තියෙනවා. හිමේ ගොසින් මල් යහනක නිදනවද කෝමල යනගේ සිරිපා දෙක රිදෙනවද හිගේ නැතුව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජුනි හිමි අද ඔබ කොතැනකද කොහෙද දන්නේ ඉන්නේ. හිමාලයට ගියා කියලායි කියන්නේ. නමුත් ඇත්තටම මහ බෝසත්තු හිමාලයට නෙවෙයි ගියේ. ඈ හිතුවේ හිමාලයට ගියා කියලා. සිරිපා සංගල රත්තරම් මිරිවැඩි සංගල නැතුන් තියලම නැහැ. අනි කැලේ ගිහිල්ලා පාදක රිදිනවද දන්නේ. දෙවියෝ ආරක්ෂාවට ඉන්නවද දන්නේ. මගේ ස්වාමියාද කොතැනකද දන්නේ. හිමයේ කුසින් මල් යහනක නිදනවද කොමල අනගි සිරිපා දෙක රිදෙනවද හිගේ නැතිව දෙවියෝ මුර කරනවද මගේ ඇන්ද රජුනි හිමි අද ඔබ කොතැනකද සුවඳ බෝජුන් වැළඳූ මංගේ හිමි සඳුට නිබඳ බෝජුන් රස කර දුන් වලඳන්ට සුවඳ පලාපල වැවියන් හිමියන්ට සුවඳ මල් පිපියන් මගේ රං කඳට කැලි තිබෙන කොයි දේවන් රස වේවා මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සැදේවා. එහෙම තමයි යසෝදරාන් කියලා තියෙන්නේ. මං ඒ ටික කියන්න හිතුවේ මේ විදිහේ බිරිඳක් නම් මේ විදිහේ බිරිඳක් නම් තුන් ලෝක ධාතුවේම නැහැ. මගේ ස්වාමියාට ගිය තැන කරදරයක් වෙන්න එපා. සුවඳ බොජුන් වළඳා ගෙදර හිටියේ. පළවැල වළඳාගෙන ඉන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒ වුණාට කැළේ තියෙන පළවැලවල රස වැඩි වෙන්න ඕන. සුවඳ මල් පිපිලා මගේ ස්වාමියා යනකොට ඇඟට මල් වැටෙන්න ඕන. අඬඬා කියන්නේ ඔවා. අද කාලේ දමල ගියෝ. අඬඬා කියන්නේ තොට. මම කියන්න ඕනේ නෑනේ. ඉතින් ඊට පස්සේ කැළේ තිබෙන කුයි දේවත් රස වේවා. මේ වහලා තියෙන මිනිස්සු යසෝදරාවත. ඉතින් පින්වත්නි මේ විදිහට සිහි කරලා යසෝදරා අඬනවා. අඬලා ඒ කඳුළු වියල වාගෙන රාහුල තුරුල් කරගෙන ඇය බඹසර රැක්කා. කිසිම ස්වාමියෙකුට කැමති නැහැ. ඇගේ හිතේ ඉන්නේ මහ බෝධිසත්වය විතරයි. ඉතින් මහ බෝධිසත්වය නැතු අවුරුදු හයක් හඬක්වත් නැහැ. තොරතුරක්වත් නැහැ. වාසය කළා. ඒ රාහුල කුමාරයන් දැන් ටික ටික වැඩෙනවා. රාහුල කුමාරයන්ගේ මූණින් සියාව පේනවා මහ බෝධිසත්වයන්ගේ. අද කාලේ ෆොටෝ එකක් බල බල අඬනවා වගේ දකින දකින වාරයන් පාසා මහ බෝධිසත්වයෝ මතක් වෙනවා. එච්චර ඇඬුවා යසෝදරා. යසෝදරා අවසාන ජීවිතේ පුදුම විදිහට ඇඬුවා. එහෙම ඉන්නකොට තමයි අවුරුදු 7ක් ගිය තැන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ 20,000ක් සංගරුවන පිරිවරාගෙන වැඩම කරන්නේ. සියලු දෙනා මහා තථාගත බුදුරජාණන් වහන්සේ පිළිගන් දී යද්දි යසෝදරාවන් තනි වෙලා මාලිගාවේ. ඇයි ඒ වෙනකොට මොන මොනවා හිතුවද කියලා මම නම් දන්නේ නැහැ. පවෝදා දානෙට වඩිනවා. දානෙට වදිද්දි එතුමිය ඈත දැක්කා සංගරුවන කසාවත් විතරයි. නුපුරුදු දර්ශනයක් දැකලා නැහැ. කසාවත් විතරයි. හොයාගන්න බෑ මොකවත්. ඊට පස්සේ තමයි ඒ අතරේ තමයි අර ගෙවල් වලට පිඩුසිඟා වඩිනවා කියලා මහත් බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුරෝ ගෙන්නගෙන ආවේ. පහෝදා දානෙට ආරාධනා කළේ. ඒ දානෙට වැඩම කළා. වැඩම කළාට පස්සේ සියලු දෙනා 20,000ක් සංගරුවන සමග බුදුරජාණන් වහන්සේට දම් බෙදන්ට යද්දී යසෝදරාව නැවේ තමන්ගේ මොන ඒ වෙලාව ඒ හිතුවේ මොනවද මොන සිතිවිලි ඇති වුණාද කියලා අපිට හිතන්න අමාරුයි. අපි සාමාන්‍යයෙන් අවුරුද්දක් දැක්කේ නැති වුණත් කොහොම දුවගෙන යනවද බලන්න. අපි ආදරය කරන කෙනෙක් අවුරුදු 7කට පස්සේ ඉද්දී යසෝදරන් ගියේ නැහැ. යසෝදරාව හිතුවා මම මගේ ස්වාමියාන්ට අල්ප මාන්ත්‍රික වරදක් කරලා නැහැ. වචනකින් හිත රිද්දලා නැහැ. මූණ බලලා කතා කළා නැහැ. යසෝදරා මගේ වරදක් නැත්තම් තථාගතයන් වහන්සේ මා කරා පැමිණෙනවා. දානි වළඳලා ඉවර වෙලා අනුමෝදනා දහම් දෙසුවා. එදා ප්‍රජාපතිය සකදාගාමි වුණා. බුදුරජාණන් වහන්සේ සියලු සංඝයාට වඩින්න කියලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට වැඩින්න කිව්වා. සාරිපුත්‍ර අපි දැන් යසෝදරාවගේ යහන් ගමනට යන්න. යසෝදරාව බොහෝ කාලයක් මට උපකාර වුණා සසරේ. සම්මා සම්බුද්ධත්වයේ මෙච්චර ඉක්මනින් සාක්ෂාත් කරගන්නට මට යසෝදරාවම උපකාර වුණා. ඈ බොහෝ ගුණවලින් යුක්තයි. පතිවෘතා ධර්මින් යුක්තයි. ඒ නිසා ඒ යසෝදරාවට කතා නොකොට අද මා ගියොත් එම මේ මාලිගාවෙන් ඒ යසෝදරාවගේ හදවත පැලෙනවා. කතා නොකර ගියානම්. ඒ නිසා සාරිපුත්ත අපි යසෝදරාවගේ යහන් ගබඩාවට යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පඩිපෙළ නැගලා යසෝදරාවගේ යහන් ගබඩාවට යනවා. යහන් ගබඩාවට ගිහිල්ලා දොරින් ඇතුල් වෙනවා එක්කම රශ්මි ධාරා විහිදෙනවනේ. ආලෝකයක් පැතිරිලා කියලා. පැතිරිලා යනකොට එක දැන් ජනෙල්ලෙන් ඈත බලාගෙන ඉන්න සංඝයා වඳින දිහා මේ පැත්ත බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම්ම සී කල්පනාවක් නෑ. අවුරුදු 7කට පස්සේ එක්ක පිම්මට පැනලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගේ කින්නා දෙක තමන්ගේ අත් දෙකෙන් අල්ලාගෙන අඬන්න ගත්තා. අඬන්න ගන්නකොට සුද්ධෝදන රජතුමත් අනිත් පිරිසත් ඒ යශෝදරාව මෙහෙම ආපාත කරලා අල්ලන් හදද්දී අතින් සංඥා කළා බුදුරජාණන් වහන්සේ. ඒ අඬපු ඇඟිල්ලට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ ස්පර්ශ නොවුණා නම් යශෝදරාවගේ හදවත පැරෙනවා. එච්චර ඇඟිල්ලක්, කිහිවලු කඩාගෙන ඇඟිල්ලක්, සිහි නැතුව ඇඟිල්ලක්, සසරකම දුක් කියන ඇඟිල්ලක්, අවුරුදු 6ක් තමන් විඳපු දුක වචනින් කියන්න නැතුව තේරෙන්න අඬන ඇඟිල්ලක්. යශෝදරා එහෙම අඬන අඬලා යම් මොහොතක සිහි ආවද, වේගෙන් පසට විසුණා. එතකොටම දැනුණා මේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා අල්ලලා වන්දනා කළ තිනි ස්ත්‍රීන් දෙන්නයි. එක්කෙනෙක් යශෝදරාව, ඒත් මහනවින්ද කලින් මේ අඬ නැඳිල්ලේදී. අනිත් කෙනා තමයි මහා ප්‍රජාපති උත්තමාවිය පිරිනිවන් පාන්නට යනකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. මං කිරි දීලා හදපු අම්මා, එනිසා මට සිරිපතුල් දෙක අල්ලා වඳින්න දෙන්න කියලා අම්මා කෙනෙකුට. ඒක තමයි මහා ප්‍රජාපතිගේ ප්‍රාර්ථනාව. මහා ප්‍රජාපති රහත් තෙරණියගේ ප්‍රාර්ථනා කීපයක් තිබ්බා. එකක් තමයි, එතුමිය ගොඩාක් කැමති ප්‍රාර්ථනාවක් තමයි, බුදුරජාණන් වහන්සේ දහම් දේශනාව බලන්න ආසයි. අනෙත් එක තමයි බුදු සිරිපාන්ල වඳින්න ආසයි. මේ ප්‍රාර්ථනා දෙකම ඇෂ්ට කරගත්තා. ඔය තමයි සම්පූර්ණයෙන් 45 වසරකට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ස්පර්ශ කළේ තමන්ගේ මව්, ඒ වගේම යශෝදරා සසරක දුක කියලා. එච්චරයි. ආයි ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ශිරිපා කවුරුත් ස්පර්ශ කළ නැහැ, කාන්තාවක්. ඉතින් පින්වත්නි, ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමා හිතුව යශෝදරාවගෙන් වරදක් වුණාද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට කරුණු කියන්න කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ කිස් කැපූ බව දැනගෙන මේ යශෝදරාවට කිස් බෑවා. ඔබ වහන්සේ එක වීලෙන් වළඳන බව දැනගෙන යශෝදරාවට එක වීලක් වළඳුවා. ඔබ වහන්සේ වනේ බිම සැතපෙනවා කියලා දැනගෙන මේ යශෝදරාවට බිම සැතපුණා. මේ ඔබ වහන්සේ කසාවත් දරනවා කියලා දැනගෙන යශෝදරාවට කසාවත් දරාගත්තා. ඔබ වහන්සේ වෙනුවෙන් පුදුම විදිහට ජීවිතේ කැපකලී කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා, පිරජිතුමනි, මේ යශෝදරාව සසරේ පුදුම විදිහට ස්වාමි භක්තියෙන් හිටියේ. මේ යශෝදරා අතීතේ සඳ කිඳුරියක් වෙලා බෝධිසත්වයන් සමග ප්‍රේමයෙන් වෙලි ඉඳිද්දී බරණැස් රජුරෝ ඊතලෙන් වෙදලා කිඳුරියට ඇරයුම් කළා. මාලිගාවට යන්න තමන්ගේ ස්වාමියාට වැදුන ඊතලෙ ඇදලා ඔඩොක්කේ තියාගෙන බොහෝ වැළපෙද්දී ස්වාමියා මිය ගියා කියලා හිතාගෙන අතට දැනුණා රස්නය, හදවතී රස්නය. එතකොට හිතුවා පණ තියනවා කියලා. වනේ අඬලා එදා කිඳුරි ඇඬුවා කියනවා මුළු වනේම මල් බිම වැටෙනකල්. අඬලා තියනවා කිඳුරා වෙනුවෙන්. එහෙම අඬලා ලෝකපාලක දිවිවරුනි, නුඹලා මාගේ ස්වාමියා දෙස බලන්නේ නැද්ද? මාගේ ප්‍රිය ස්වාමියා දෙස බලන්නේ නැද්ද? මා ස්වාමියා කෙරෙහි භක්තිව සිටින සත්‍යානුභාවයෙන් දිවිවරුනි, නුඹලට මේක දැනෙන්නේ නැද්ද? සක්දිවිඳුගේ ආසනේ උණු වුණා. බලන්න පින්වත්නි, සත්‍ය ක්‍රියාව, පතිවෘතාවේ සත්‍ය ක්‍රියාව. මේ ඉරමණඩලේ රශ්මිය කොච්චරද? ඉරමණඩලේ රශ්මියට පඬුපුල් ආසනේ උණු වෙන්නේ නැහැ. සඳ මණ්ඩලේ රශ්මියට පඬුපුල් ආසනේ උණු වෙන්නේ නැහැ. ඒවුනට යසෝදරාවගේ සත්‍ය ක්‍රියාවට උණු වෙනවා. ඉර මණ්ඩලයේ සඳ මණ්ඩලයේ තේජස අභිභවාගිය පතිවෘතා තේජසක් තිබුණා රාහුල මාතා යසෝදරාවන්ට. ඒ පෙරම්පුරණ සංසාරේ සක්දෙවිදු ඇවිල්ලා පැන් ඉස්සා. ඒ පැන් ඉස්සකමම කෙඳුරාට පනාවා. කිව්වා මෙහෙමත්, අඬලා අඬලා දෙවියන් ගෙන්වලා පණ දීලා තිනකො සංසාරේ මට මේ යසෝදරා. ඉතින් ඒ නිසා මේ යසෝදරාව මගේ සම්මා සම්බුත් බවට සසරේ බොහෝ උපකාරය වුණා. ඒ නිසා යසෝදරාවන්ට මේ ජීවිතේ බොහෝ සැනසෙල්ලක් ලැබෙනවා. යසෝදරාවන්ට බොහෝ සැනසෙල්ලක් ලැබෙනවා. යසෝදරාවට බොහෝ සැනසෙල්ලක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ යසෝදරාව ආශ්වාසවා. බලාගෙන හිටිය යසෝදරා කඳුළු පිරිමෝනේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ තමයි යසෝදරාවන්ගේ සසරක දුක නිවාගත් තැන. ඊළඟට පින්වත්නි, ඔන්න දැන් පහවදා ආයෙත් ගෙදරට දානෙට වඩිනවා. පහවදා ආපහු ගෙදර දානෙට වඩිනකොට එදා තමයි රාහුල කුමාරයා, අපි දන්නේ මෙච්චර දවසක් රාහුල කුමාරයා කොහෙද හිටියේ කියලා. රාහුල කුමාරයා අම්මයින් අහනවා, තාත්තකෝ තාත්තාවල් වුණේද, දැන් කොහොමද හොයාගන්නේ? ඊටපස්සේ කිව්වා සංකරුණ පිරිබරාගෙන වඩිනවා, හොයාගන්න පුළුවන්. ඊටපස්සේ කොහොමද හොයාගන්නේ කියලා කතා කර කර ඉන්නකොට තමයි උදේ දානෙට වඩින්නේ. ජනෙල් කවුලුව තුලින් එබිලා තමන්ගේ රාහුල කුමාරයාට ඒ බිම්බා දේවිය, ඒ යසෝදරාව තමන්ගේ ස්වාමියාගෙන කියපු ගාථා වලට තමයි මොකද කියන්නේ, නරසිය ගාථා. දැන් ඔබ බලන්න, ඔබ රාහුල මාතා යසෝදරා පුත් වහන්සේ අරගෙන තියෙනවා නම් සීවෙනි පිටුව පිළිල ගන්න. මේ නරසිය ගාථා වල පුදුම දෙයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් බිරිඳක් අත්හැරලා ස්වාමීන් ගියාට පස්සේ එයා ආපහු එනකොට, ආපහු දකිනකොට ඒ ගෑනු කෙනා කොච්චර සාප කරනවාද, මං ආදරෙන් ඉදිද්දින් ඕකාගේ මෙහෙම ඉදිද්දින් ගියේ, මෙහෙම ඉදිද්දින් ගියේ, මට මෙහෙම කළා තියෙනවා, මෙහෙම කළා තියෙනවා කියලා. නමුත් ඒ යසෝදරාව බුදුරජාණන් වහන්සේගේ ශරීරේ රෝම කූපයක් ගැන වර්ණනා කරනවා. මෙච්චර ස්වාමියා ගැන වර්ණනා කරපු ස්ත්‍රියක් තුන් ලෝක ධාතුවේම නැහැ. තමන්ගේ ස්වාමියා ගැන මෙච්චර වර්ණනා කරපු, අපි ඒ නරසිය ගාථා කියමු. කියන්න එකටම කියමු. චක්කවරං කීතරන්ත සුපාතෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චන්ත විභූෂිත පාදෝ ඒසහි තුයිහ පිතානාරසිහෝ. රාහුල, ඔබගේ පියාට රෝස පාට සිරිපා සඟලක් තියෙනවා. ඒක පොළොවේ මැනවින් පිහිටන දික් විලුඹක් සහිතයි. ඒ සිරිපතුලේ එක එක ලක්ෂණ තියෙනවා, චාමර චත්‍ර ලක්ෂණ තියෙනවා. මිනිසුන් අතර සිංහෙක් වගේ පැමිණෙන අර උත්තමයා ඔබගේ පියාණන්ය. සක්‍ය කුමාර වරෝ සුකුමාලෝ ලක්ඛන විද්තත පුන්න සාරීරෝ ලෝකහිතාය ගතෝ නරවීරෝ ඒසහි තුයිහ පිතානාරසිහෝ. සාක්‍ය කුලේ උපන් සිව්මැලි කුමාරයන්නන් වහන්සේ, සොඳුරු පින් සිරුරක් තියෙන උත්තමයන් වහන්සේ, ලෝකයේ හිතසූ පිණිසයි ඔය ගමන් කරන්නේ. රාහුල, මිනිසුන් අතර සිංහෙක් වගේ අර පැමිණෙන උත්තමයා ඔබගේ පියාණන්ය. පුන්න සසංක නිභෝ මොකවන්නෝ දේවනාරාන පියෝ නාරනාගෝ මන්තගජින්ද විලාසිතගාමි ඒසහිතුයිහ පිතානාරසිහෝ. සඳ මඩලක් වගේ මුව මඩලක් තියෙන දෙවියන්ටත් මිනිසුන්ටත් ප්‍රිය උත්තමයෙක් තමයි රාහුල ඔබගේ පියාණන්. මත්තු මහා හස්තිරාජයේ ගමන් කරනවා වගේ මිනිසුන් අතර සිංහෙක් වගේ පෙනෙන අර වඩින්නේ රාහුල ඔබගේ පියාණන්. කත්තිය සම්භාව අංග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදු සීල සමාධි පතින්තිත චින්තෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. රජකුලේ ඔබගේ පියාණන් ඉපදුනේ, අග්‍රකුලේ තමයි සාංකේ කුලය. ඔබ ඔබගේ පියාණන්ගේ සිරිපා සඟල දෙවි මිනිස්සු අඳිනවා. සීල සමාධි තුල හිත පිහිටුවගෙන සිංහෙක් වගේ අර වඩින්නේ රාහුල ඔබගේ පියාණන්. ආයත තුංග සුසන්තිත නාසෝ ගෝප කුමෝ අභි නීල සුනින්තෝ ඉන්ද දනෝ අභි නීල බාමෝකෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. ඔබගේ පියාණන්ද තියෙනවා මනාව ඍජුව පිහිටි තුංග සුසන්තිත නාසයක්. ඔබගේ පියාණන්ගේ ඇස් දෙක එදා උපන් වහු පෙටියෙක්ගේ වගේ ලොකුයි ලස්සන නිල් පාටයි. ඔබගේ පියාණන්ගේ ඇහි බැම දෙක දේදුණු යුගලක් වගේ ලස්සනට රවුමට ඇවිල්ලා අගින් නැමිලා තියෙනවා. ඒ මිනිසුන් අතර සිංහෙක් වගේ වඩින්නේ රාහුල ඒ ඔබගේ පියා. වට සුමන්ට සුසන්තිත ගීවෝ සීහහනු මිංග රාජසාරීරෝ කංචන සුංචවි උන්තම වන්නෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. රාහුල මනාව පිහිටි රවුමට තියෙන ගෙලක් තමයි ඔබගේ පියාණන්ට තියෙන්නේ. ඒ වගේම ඔබගේ පියාණන් කොච්චර කතා කළත් මේ පියාණන්ට මුඛය රිදෙන්නේ නැහැ, සිංහණු තියෙනවා. ඒ වගේම ඔබගේ පියාණන්ගේ ශරීරයේ සිංහෙක් වගේ රත්තරම් පාට උත්තම වර්ණයක් තියෙන්නේ. මිනිසුන් අතර සිංහෙක් වගේ වඩින්නේ රාහුලේ ඔබගේ පියා. සිනිද්ද සුගම්බීර මංජු සුගෝසෝ හිංගුල සුරන්ත සුජිවෝ වීසති වීසති සේත සුධන්තෝ ඒසහිතුයිහ පිතානාරසිහෝ. රාහුල ඔබගේ පියාණන්ගේ කටහඬ ඉතා ගැඹුරුයි. ඒ වගේම බ්‍රහ්මස්වරී තියෙන්නේ. ඒ වගේම සිනිදු ඉතා මිහිරි. ඔබගේ පියාණන්ට දිවක් තියෙනවා, ඉතාමත් සියුන් දිවක්, විශාල දිවක්. ඔබගේ පියාණන්ගේ යටි ඇන්දේ දත් 20යි, උඩු ඇන්දේ දත් 20යි, දත් 40යි, සිංහෙක් වගේ වඩින්නේ මිනිසුන් අතර. රාහුලෙහි ඔබගේ පියා හඳුනාගන්න. අංජනවන්න සුනීල සුකේසෝ කංචන පන්ට විසුද්ධ ලලාටෝ ඕසද පන්ඩර සුද්දර සුඋන්නෝ ඒසහිතුයිහ පිතානාරසියෝ. අංජනවන්න කියල කියන්නේ තද නිල් පාට. තද නිල් පාට කෙස් කළඹක් තියෙන්නේ. සුනීල සුකේසු පින්වත්නි, මේ කියන හැම දෙයක්ම අයිති අනුව්‍යංජනවලට. දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් 80ක් අනුව්‍යංජනත් ඉගෙන ගන්නකොට මේ තුංග සුසන්තිත නාසය, ඒ වගේම සිනි දුද්දිව කියන එක, ඒ වගේම සුකේසු සුනීල සුකේසු, ඒ ඔක්කොම අනුව්‍යංජන. එතකොට මේ නරසිය ගාථාවල තියෙන්නේ 70%ක් විතර විස්තර කරලා තියෙන්නේ 80ක් අනුව්‍යංජන. ඉතින් කියනවා ඇයි බුදුරජාණන් වහන්සේගේ මහා බෝධිසත්වයන්ගේ සිරුර වර්ණනා කරන්න වෙන කවරෙක් නම් සමත් වෙද්ද? හැබැයි අවුරුදු 12ක් විවාහ වෙලා හිටපු යශෝදරා මේ කරන විස්තරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් අනුව්‍යංජන ඉගෙන ගන්නකොට හිතෙනවා යශෝදරා සුළු ප්‍රමාණයයි බුදු සිරුරේ සුන්දරත්වය දැකලා තියෙන්නේ. හේතුව යශෝදරා ඇහැක් කරලා බුදු සිරුර දිහා බලල නැහැ, මහා බෝධිසත්වයන්ගේ සිරුර දිහා බලල නැහැ, ඇස්සැරලා බලල නැහැ, බිම්බලාගෙන කතා කරන්නේ. පුදුම ජීවිතයක් ඒක. ඒතර මේ අහම්බෙන් දැක්ක දේවල් මේ විස්තර කරන්නේ. ඊට පස්සේ කිව්වා නිල් පාටයි සුවඳ කිස් තියෙන්නේ, රන් නලල්පටක් වගේ නලල්පට විශාලව ලස්සනට පිරිපුම්ව තියෙනවා, සුද්දුම සුදු පාට උර්ම රෝම ධාතුවක් ඇහි බැම දෙක අතර තියෙනවා. රාහුල ඔබට අර මිනිසුන් අතර සිංහෙක් වගේ වඩින ඔබගේ පියා හොයාගන්න පුළුවන්. ගච්ඡති නීල පාතේවිය චන්දෝ තාර ගනා පරි වේටිත රූපෝ සාවක මජ්ජ ගතෝ සමනින්දෝ ඒස හිතුයිහ පිතානාරසියෝ. රාහුල ආකාශයේ තරු පිරිවරාගෙන සඳමන් ලක්කිනා වගේ අර ශ්‍රාවකයන් පිරිවරාගෙන ඉදිරියෙන්ම වඩින්නේ ඔබගේ පියා. යන්ද රාහුල, හඳුනාගන්න මිනිසුන් අතර සිංහෙක් වගේ ඒ පැමිණෙන්නේ ඔබගේ පියා. බලන්න තවන්ගේ ස්වාමියා මෙච්චර වර්ණනා කරපු වෙන බිරිඳක් ලෝකේ සිටිද්ද? මෙතන විවාහ වුණ බිරිඳෑවරු සිටිත් නම්, ස්වාමියෙක් සිටින බිරිඳෑවරු සිටිත් නම්, මොහොතක් කල්පනා කරන්න, ජීවිතේට විනාඩි 10ක් 15ක් එක දිගට තමන්ගේ ස්වාමියාගේ ගුණ කියපු අය කීයෙන් කී දෙනා දෙන්නේ කියලා. ඒකයි මේ යශෝදරා රහත් තෙරණියට වන්දනා කරන්න ඕන. හැම ගෙදරකම ඒ උත්තමාවියගේ රූපේ තියාගෙන වඳින්න ඕන. යශෝදරා රහත් තෙරණිය යම් ගෙදරක වැඳුම් ලබනවාද, ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාව ඉන්නේ. ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාව ඉන්නේ. ඉතින් ඊට පස්සේ කිව්වා දායාද ඉල්ල ගන්න, ඔබට දායාද ඉල්ල ගන්න රාහුල කියලා. දැන් යශෝදරාට පියා පෙන්නනවා කියන සංඥාව තමයි තියෙන්නේ. මේ වෙනකොට නන්ද කුමාරයත් ඊයේ ගිහිල්ලා මහාන වෙලා. ඊට පස්සේ රාහුල කුමාරයා එක බිම්මට දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොටම හෙවණැල්ල තමයි ඇඟට වැටුනේ. හෙවණැල්ල වැටෙනවත් එක්කම රාහුල කුමාරයා එහෙම හිට වුණා. පුදුම සනීපයක්. හෙවණැල්ල ඉස්සලාම තමාගේ පියාගේ හෙවණැල්ලයි රාහුලයන්ට වැටුනේ. සුකාන්තේ සමන ඡායා, ඔබගේ ඡායාව පුතුම සනීපයි. ඔබ ළඟ තියෙනවලු මේ දායාද මා පුතා, ඔබ පියා, මේ බලන්න එක වගේ සිරිපා. ඒ නිසා මට දායාද ඕන කියල ඇඟිල්ලෙන් අල්ලගත්තා සුළඟිල්ලෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා සුළඟිල්ල යනවා. තමන්ගේ ගිහි කාලේ පුත්‍රයා සුමුදු හඳින් මිහිරි හඳින් බොළඳ හඳින් සුරතල් හඳින් කිරිසුවඳ වැක්කිරෙන හඬින් ඒවාගේ දේවල් කියද්දී තථාගතයන් වහන්සේ නිහඬව ගමන් කළා කියලා යමක් ඇද්ද ඒ කාන්තෙන් ඒ හදවත නිකලෙස් කෙලෙස් තියෙන කෙනෙකුට නම් ඔය දරුවා වඩා ගන්න නැතුව ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩියා, ඇඟිල්ලේ එල්ලිලා ගියා මේ නිවනට යන ගමන. සාරිපුත්ත මේ රාහුලව පැවිදි කරන්න සාරිපුත්තයන් වහන්සේ රාහුල පැවිදි කළා. යම් සංසාරී ජීවිතයක මහා බෝධිසත්වයන්ට පුතාලා දෙන්නෙක් ඉපදිලා තියෙනවා නම් වැඩිමාල් පුතා සාරිපුත්තයන් වහන්සේ, පොඩි පුතා රාහුලයා, මේ ජීවිතයේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩිමාල් පුතා සාරිපුත්තයන් වහන්සේට බාර දුන්නා පොඩි පුතාව මාන කරන්න. ඒ විදිහටයි රාහුලයන් පැවිදුනි. ගිය රාහුල ආවේ නෑ කියලා යමක් ඇද්ද ආයෙත් ඇඬුවා යසෝදරා, ආයෙත් ඇඬුවා. ඇයි ගෙදර පාළුව මකන් හිටියේ ඒ රාහුල ආයෙන්නේ නෑ, මටත් පැවිදි වෙන්න ඕන කියලා ඇඬුවා, මටත් ශ්‍රමණියක් වෙන්න ඕන කියලා ඇඬුවා, මටත් භික්ෂුණියක් වෙන්න ඕන කියලා ඇඬුවා. සුද්ධෝදන මහ රහතුමා ගොඩාක් අස්වැසුවා. ප්‍රජාපති කිව්වා ගොඩාක් කරුණු කියලා අස්වැසුවා. ඊට පස්සේ තමයි නිග්‍රෝධාරාමයේදී ප්‍රජාපති මහනුවෙන්ද අවසර ඉල්ලන්නේ. අවසර ලැබුණේ යසෝදරාවට ඇවිල්ලා කිව්වා අවසර ලැබුණේ. මං ගිහිල්ලා අවසර ගන්නම් කිව්වා. යසෝදරා 29 අවුරුද්දක් වෙනකොට, ඔබ විවාහ වෙලා අවුරුදු 13 වෙනකොට එක දවසක්වත් මෝන බලාගෙන යන් ඉල්ලීමක් කළා තියෙනවා දැව්වා සිද්ධවත් කුමාරයාගෙන්. අනේ නෑ කිව්වා. අවුරුදු 12ටම ඉල්ලීමක් නොකරපු මෝන බලාගෙන කතා නොකරපු යසෝදරා, ඔබ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක්ගේ මෝන බලාගෙන ඉල්ලීමක් කරන්නේ කොහොමද කියලා ඇහුවා. මම අම්මා, ඒ නිසා මම පැවිද්ද පිණිස තථාගතයන් වහන්සේගෙන් ඉදිරියටත් විමසනවා කියලා. මේ විදිහට කරනු කියලා දැන් බුදුරජාණන් වහන්සේ ටික කාලයක් නිග්‍රෝධාරාමයේ වැඩ ඉඳලා වැඩම කළා. විශාලා මහනුවර වැඩ ඉඳින් තමයි මහා ප්‍රජාපති උත්තමාවී 500ක් කුල කාන්තාවන් සමග පාගමනින්ම වඩින්නේ. කාන්තාවන් පින්වත්නි, කාන්තාවන්ගේ ස්වභාවය තරම දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ඒ මනාව දේශනා කළා. දැන් පළවෙනි වතාවට පැවිද්දට අනුදැන වදාරන්නේ නැතකොට බුදුරජාණන් වහන්සේ දන්නවද නැද්ද? අනිවාර්යෙන් දැන් අම්මා අනාගතයේ යොදුම් ගණනාවක්, දින ගණනාවක්, යොදුම් සිය ගණනක්, හැතැම්ම සිය ගණනක් පාගමනින් වහන් පයලා ගන්න නැතුව ලී විසිවෙච්ච පාවලි කලන්තේ හැදි විශාලා මහනුවරට පැවිද්ද හොයාගෙන එනවා කියලා දන්නේ නැද්ද? බුදුරජාණන් සිද්ධාන්නවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් හොයාගෙන බාරණසීසිපතනෙට වැඩම කළා. කාන්තාවන්ට සිද්ධ වුණා හැතැම්බ සිය ගානක් පැවිද්ද හොයාගෙන එන්න. මේක තමයි ස්ත්‍රී භවී කර්ම විපාක කියන්නේ. ඒවා බුද්ධ ශාසනය තුලත් විපාක දෙනවා. අඬාගෙන කූටාගාර ශාලාවේ දොරටුවෙන් එහා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කරුණු කිව්වේ නම් අෂ්ටගරු ධර්ම පිළිගන්න කිව්වා. අෂ්ටගරු ධර්ම පිළිගෙන පැවිද්ද ලැබුණේ විහෙරෙන් එහා, විහෙර ඇතුළෙත් නෙවෙයි. ඒ අෂ්ටගරු ධර්ම ඒ සාමාන්‍ය භික්ෂුණියකගේ ඒක තමයි මහානකම. ස්වාමීන් වහන්සේලාට වදාලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණෙත් එක්ක මහානකම පීඨනවා. ප්‍රජාපති ඇතුළු ඒ පිරිසට මහානකම පීඨී අෂ්ටගරු ධර්ම අනුව. අෂ්ටගරු ධර්ම කියන්නේ අවුරුදු 100ක් උපසම්පදා වෙලා භික්ෂුණියක් හිටියොත් එදාම උපසම්පදා වුණ අවුරුදු 20 ස්වාමීන් වහන්සේට වඳින්න ඕන. දැන් ඈට උපසම්පදා වෙලා අවුරුදු 100යි. එතකොට ඈට අවුරුදු 120ක් වෙනවා. 120ට වැඩි. තොර අවුරුදු 120ට වැඩි වයස තියෙන උපසම්පදාවෙන් අවුරුදු 100ක් කිය භික්ෂුණිය එදා උපසම්පදා වෙච්ච අවුරුදු 20 ස්වාමීන් වහන්සේට වඳින්න ඕන. කිසිම හේතුවක් මත භික්ෂුන් වහන්සේ නමකට චෝදනා කරන්න බෑ. අවවාද කරන්න බෑ. මේ විදිහට නිතරම කොච්චර මේ පැවිදි ජීවිතය රැකගන්න කොච්චර ඉවසීමක් ඕනද කියලා බලන්න. කොච්චර දමනයක් ඕනද කියලා බලන්න. සාමාන්‍ය භික්ෂුණියක් භික්ෂුව අනුකරණය කරන්න හොඳ නැහැ. භික්ෂුවගේ ජීවිතය හරි වෙනස්. එතකොට මේ භික්ෂුවගේ ජීවිතය ඒ විදිහටම භික්ෂුණියට ගන්න බෑ. සමානව තියෙන ප්‍රතිපදාව එකයි. සමානව තියෙන ප්‍රතිපදාව එකයි. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. ඔන්න පැවිද්ද ලැබුණා. විශාලා මනුර 500ක් භික්ෂුණීන් වාසය කරනවා. බුදුරජාන් වහන්සේ විශාලා මනුරින් සවැත් නුවරට වෙදියා. යසෝදරා 1000ක් කාන්තාවන් සමග ඇයි 40000ක් ඉන්නවනේ විශෝරු? ඒ අතරින් 1000ක් කාන්තාවන් සමග ආය ඈත් පාගමනින් විශාලා මනුරට වඩිනවා. බුදුරජාන් වහන්සේ සවැත් නුවර. ඇගිත් පා ඉදිමිලා පාතුවාල වෙලා කලන්තේ දෙලා ඇය පැවිද්ද ලැබුවා ප්‍රජාපති උත්තමාවිය ළඟ. යසෝදරා පැවිදුනේ ප්‍රජාපති උත්තමාවිය ළඟ. ඊට පස්සේ සික්කමානාවක් විදියට සමාදන් වෙලා ඇය උපසම්පදා වෙන්න ඕනන්නේ භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසේම. දැන් අපි ස්වාමීන් වහන්සේලා උපසම්පදා කරන්න භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරනවා. ආයෙවට භික්ෂුණීන් වහන්සේලා ගැන කතාවක්වත් නැහැ. භික්ෂුණියකට උපසම්පදා වෙන්න ඕනි නම් ඉස්සෙල්ලාම උපසම්පදාව තියෙන භික්ෂුණියකගෙන් උපසම්පදාව අරන් ආපහු ස්වාමීන් වහන්සේලාගෙම උපසම්පදා විනී කර්ම ගන්න ඕන. ඒ නිසා ඒ යසෝදරාව උපසම්පදාව පතාගෙන ආයෙත් පාගමනේ විශාලා මනුවර ඉඳලා සවැත් නුවරට වැඩියා. යසෝදරා බුදුරජාණන් වහන්සේ බොහෝ දහම් කරුණු පෙරසුවා. සුදුසු කාලයේ යසෝදරාවට උපසම්පදාව ලැබුණා. යසෝදරා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අවවාද ලැබලා දෙපෝයන් ගිය තැන සති දෙකක් ගිය තැන යසෝදරා අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වුණේ මහා අභිඥාවන් සහිතව. යසෝදරා උත්තමා වීට පුළුවන් එක මොහොතෙන් කල්ප අසංකීයක් බලන්න. කල්ප අසංකීයක් බලන්න පුළුවන්. එක මොහොතෙන් කල්ප අසංකීයක් බලන්න පුළුවන් ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ ඉන්නේ 4 දෙනයි. එක්කෙනෙක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ, ඊළඟට මොගලම් මහ රහතන් වහන්සේ, ඊළඟට බක්කුල මහ රහතන් වහන්සේ, ඊළඟට යසෝදරා උත්තමා වී. එක මොහොතෙන් අසංකීයක් බලන්න. ඊළඟට යසෝදරා රහත්තරණිය බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතේ, පිරුම්පුරණ ජීවිතේ අසංකීය 4ක් ආවා. ඇයි විවරණ ගත්ත දවස් ඉඳලා. සාරිපුත්ත මොගලම් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නේ එක අසංකීයයි. 80 මහා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නේ කල්ප ලක්ෂයයි. අනිශ්‍රාවකයෝ ඉච්චර දුර නෑ. යසෝදරාව තමයි මහා බෝධිසත්වයන්ට වැඩිපුරම මුණ ගැහිච්ච කෙනා. අසංකීය 4. සම්බුදු බව එච්චර ඉක්මන් වුණේ යසෝදරාවගේ පරිත්‍යාගය නිසා. කොහොම පරිත්‍යාගයක්ද කියලා දැන් පෙර ජීවිත කියලා දෙනවා. තවම අපි පෙර ජීවිත කතා කරන්න ගත්තේ නැහනේ. ඒ පෙර ජීවිතයේ යසෝදරාව කියන්නේ පිරිනුවම් පාන වෙලාවේ. ඉතින් ඒ යසෝදරාව උත්තමාවිය ඉච්චර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට උපකාර වෙලා ඉච්චර අභිඥාවක් තිබිලා විශේෂ දිවස් නුවණ ලැබලා විශේෂ චතුූපපාත නුවණ ලැබලා ආශවක්‍ය ඥාන ලැබලා මහා ඍති ඥාන ලැබලා යසෝදරාව භික්ෂුණීන් අතර අයිනේ කෙළවරේ තමයි ඉඳගෙන ඉන්නවා කියන්නේ. හොයාගන්න බෑ. ඒකයි කවුරුත් ගණන් ගත්තේ නැත්තේ. කවුරුත් ඒ ගණන් ගත්තේ නැති කියන්නේ කවුරුත් කතා කළේ නැහැ රාහුල මාතා යසෝදරා ගැන. මොකුත් දන්නේ නැති සාමනීරියක් වගේ සිටිනවා. පුදුම ජීවිතයක්. ඊට පස්සේ ඒ යසෝදරා මහරහන් තෙරණිය මේ විදිහට භික්ෂුණී සංඝයා අතර වැඩි ඉන්නකොට එතුමියගේ පුදුම තේජසක් තිබ්බා. කිසිම කෙනෙකුට දම් බෙදෙන කෙනෙකුටවත් යසෝදරා රහත් තෙරණියගේ මූණ බලන්න බෑ. කවදාවත් යසෝදරා රහත් තෙරණියට දානි බෙදපු අය යසෝදරා රහත් තෙරණියගේ මූණ බලලා නැහැ. අපිට කෙනෙක් ඈත එනකොට එනවා පේනවා අඳුන ගන්නවා. ළඟට ඇවිල්ලා මූණ බලනවා කියන එක වෙනම එකක්. වගේ ඈතෙන් එනකොට මේ යසෝදරාවයි කියලා දන්නවා. මේ රාහුල මාතාවයි කියලා දන්නවා. ළඟට ආවට පස්සේ මූණ බලන්නේ. හැදි දෙඩි මහ පුරුෂයෙකුටවත් යසෝදරා උත්තමාවියගේ මූණ බලන්න බෑ. පිරිමියෙකුට. දම් බෙදන්නේ බිම්බලාගෙන මිනිස්සු. එච්චර තේජසයි ලස්සනයි කාන්තියයි රශ්මියයි. ඒ ආනුභාව සම්පන්න යසෝදරා රහන් තෙරණිය බොහෝ ලාභ සත්කාර උපදින්න ගත්තා. අනිත් අය උදව් කරනවා, සත්කාර කරනවා, අපූපස්ථාන කරනවා. ඒ නිසා යසෝදරා ඒවට අකමැති වුණා. අකමැති වෙලා යසෝදරා රහත් තෙරණිය ආපහු විශාලාමානුවරට වෙඩියා. ආයෙත් විශාලාමානුවර වෙඩින්නවා. විටින් විට බඩේකක්කම හැදිලා තිනවා යසෝදරා උත්තමාවියට. යසෝදරා උත්තමාවියට බඩේකක්කම හැදුනට පස්සේ හවස් කාලේ හැදුනොත් එක බේතක් තියෙනවා. ඒ තමයි හකුරුත් එක්ක හකුරු දිය කරලා අඹ යුසත් එක්ක මිශ්‍ර කළ වැළඳුවොත් යසෝදරාවගේ බඩේකක්කම සුව වෙනවා. ඔන්න යසෝදරාව පිණිස කරන්න තියෙන ඖෂධ පූජා. උදේවරුවේ හැදුනොත් එහෙම ඒ බඩේකක්කම සුව වෙන්නේ සුවඳැල් හාල් වලට, ඇල් හාල් වලට ගිතිල් දාලා කියලා. ඒකට රෝහිත මාළුත් එක්ක වැළඳුවොත් තමයි බඩේකක්කම සුව වෙලා තියෙන්නේ. රෝහිත මාළු කියන්නේ අද කාලේ අපි තෙප්පිලි කියලා කියන්නේ වැව් මාළු වර්ගයක් තියෙන්නේ. ආන්න ඒක. ඔන්න යසෝදරාවට කරන මේ භෝජන පූජාව. ඔය දෙකෙන් උදේවරුවේ හවස්වරුවේ හැදිච්ච රෝග යසෝදරාවන් සුව වෙලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි ඔන්න යසෝදරා රහන් තෙරණි මේ විදිහට කාලෙ ගත වෙලා එතුමීර දැන් වයස අවුරුදු 78ක් වුණා. අවුරුදු 78ක් වුණ තැන යසෝදරා රහන් තෙරණියට එතුමිය කල්පනා කළා, දැන් මට පිරිනවම් පාන්න කාලයයි. දැන් මට පිරිනවම් පාන්න කාලයයි කියලා හිතනකොට මේ පොළොව සෙලවිලා ගියා. තුට අනිත් භික්ෂුණීන් ඒ ආරාමේ ඉන්න රාහුල මාතාවන්ට ඇවිල්ලා කියනවා, මේ ආර්යාවෙනි මේ පොළොව කම්පා වුණා. ඊට පස්සේ කියනවා, ආයස්මත් භික්ෂුණීන් වහන්ස, පෙරේ භික්ෂුණීන් වහන්ස, මාගේ සිතිවිල්ලක් නිසා ඒක වුණේ. කොමක්ද? මා පිරිනවම් පාන්න කල්පනා කළා. මා සමග පැමිණෙන්න මම බුදුරජාණන් වහන්සේගෙන් ඊට අවසර ඉල්ල ගන්නවා. හේතුව මේ වෙනකොට ප්‍රජාපති රහත් තෙරණිය පිරිනවම් පාලා, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනවම් පාලා, රාහුලයන් වහන්සේ පිරිනවම් පාලා, රාහුල ස්වාමීන් වහන්සේ පිරිනවම් පෑවේ දෙව්ලොව. රාහුල ස්වාමීන් වහන්සේගේ ධාතු තිබෙන්නේ දෙව්ලොව. මනුස්ස ලෝකයේ ඇත්නම් දෙව්ලොවින් ලැබිච්ච. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේම, ගෞතම බුද්ධ ශාසනයේම දෙව්ලොවදී පිරිනවම් පාපු එකම රහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ. ඉතින් රාහුල මහරහතන් වහන්සේ පිරිනම් පාලා, අග්‍රශාවකයන් වහන්සේලා පිරිනම් පාලා, ප්‍රජාපති රාත්‍රණියම් පිරිනම් පාලා, බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන්න කලින් මම පිරිනම් පානවා. රජගහනුවරයි බුදුරජාණන් වහන්සේ වැඩි හිටියේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරලා රාහුල මාතම් පිරිනොම් පාන්ට අවසර ඉල්ලන. ඉස්සල කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න, මට සමාව දෙන්න, මට භාග්‍යතුන් වහන්සේගේ මේ සසර ගමනේදී එනකොට වැඩිමනක් මම තමයි මුණ ගැවුනේ. ඒ වුණාට මාතින් යම් කිසි වරදක් වුණා නම් සමාවෙන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමාව අරන් කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔන්න දැන් තමයි පින්වත්නි අතීත විස්තර ඔක්කොම ටික කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ එදා දීපංකර පාද මූලි සුමිත්‍රා නමින් මං ඔබ වහන්සේ පැතුවේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් කාලයක් සංසාරේ ඔබ වහන්සේ සූවිසි බුදු විවරණ ගත්තා නම් ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේලා 24 නමකින් විවරණ ගත්තා නම් මේ යසෝදරාව පින් නැති කෙනෙක් නෙවෙයි. මේ යසෝදරාවත් යසෝදරාවගේ දෑසින් 24 නමක් සම්බුදුරජාන් වහන්සේලා දැකලා විවරණ අරන් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ විවරණ ගනිද්දී ඔබ දන් දීලා නම් ඒ විවරණ ගන්නෙ. ඔබ දානේ පූජා කරන්න බාර අරගෙන දානේ හදනකොට ඔබ දානේ බාර ගන්නවා. මගේ අතින් තමයි දානේ හැදුවේ. ඔබ දන් දීදී ලෝතුරා බුදු බව පතනකොට මම දානේ උය උයා ඔබවම පැතුවා කියනවා. දන් දීදී බුදු බව පතනකොට මහබෝධිසත්වයෝ යසෝදරා දන් උය උයා මහබෝධිසත්වයෝම පැතුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා 24 නම මම මගේ දැසින් දැකලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දිවසටත් ඒ පේනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සා දීර්ඝ සංසාරයක් ගත කරද්දී මම සත්‍යක්‍රියා කළා. මාගේ ප්‍රිය ස්වාමියාට පණ දීලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ චන්ද කින්නරාවියක් සඳ කිඳුරියක් වෙලා මං ඔබ වහන්සේට පණ දීලා තියෙනවා. සත්‍යක්‍රියා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කලින් ජීවිතයක ඔබ වහන්සේ මමයි ස්වාමියයි බිරිඳයි වෙලා ඉඳිද්දී අපි ගමනක් යනකොට රජතුමා මාර්ගයේ ඉදිරියට ආවා. රජතුමාට ස්ත්‍රිය ගැන ලෝල හිතිලා රජුරෝ අර යන කරත්තෙට මැණිකක් දාලා ස්වාමියාව හොරෙක් විදියට ඇල්ලුවා. එහෙම හොරෙක් විදියට අල්ලලා වද දිදී වද පිට්ටනියට ගෙනියනකොට මම කෑග ගහ කිව්වා, මම නිසා මගේ ස්වාමියාට දුක් දෙන්න එපා කියලා. මාගේ ස්වාමියාව මරලා මාව ඒ රජතුමාගේ බිසව කරගන්න තැත් කරද්දී ඔබ දංගිඩියට තියලා ඒ අලු ගෝසුවා කඩුව ඔසවද්දී මම සත්‍යක්‍රියා කළා. මම මගේ ස්වාමියා හැර වෙන ස්වාමියෙක් හිතින්වත් හිතලා නැහැ. සත්‍යයි ලෝකපාලක දෙවරුනි, නුඹලට නොපෙනෙනවද මේ අසාධාරණේ කියලා. දෙදෙව්ලොවට අධිපති සම් දෙවිඳුගේ ආසනේ උණු වෙලා ඒ මොහොතේම පහළ වෙලා අර ඇතා පිට හිටපු රජ්ජුරුවෝ දංගෙඩියේ තියලා දංගෙඩියේ හිටපු බෝධිසත්වයෝ ඇතා උඩ තිබ්බා. අලු ගෝසුවා කඩුව උස්සලා තිබ්බේ ගැහුවා රජතුමාගේ බෙල්ලට. ඒසා ප්‍රාතිහාරය මගේ සත්‍යක්‍රියාවෙන් මම පෑවා කියලා. ස්වාමීනි මං ඔබ වහන්සේට ණය නැති බිරිඳක් කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සත්‍යක්‍රියා කරලා ඔබ වහන්සේ තවත් බේරගත් දවසක් මතකයි කිව්වා. ඒ තමයි වෙන්වත්නි යකෙකුට ජයද්දිස ජාතකය කියලා තියෙනවා. පෝරිසාද යක්ෂයෙක් මිනිමස් කන යක්ෂයෙක් හිටියා. ඒ අඟුලි මාල ඒ කාලේ තාත්තා වුණ යකාට තාත්තා වෙනුවෙන් පුතා ඉදිරිපත් වුණා. පුතා ඉදිරිපත් වෙලා යකා ළඟට යද්දී මම බිරිඳව සිට යසෝදරා කියනවා, මම බිරිඳව සිට සත්‍යක්‍රියා කළා. මගේ පතිවෘතාව සත්‍යයක්. මගේ ස්වාමියා හැර මං වෙන ස්වාමිය පතලා නැහැ. සත්‍යයි යක්ෂයාට මාගේ ස්වාමියාට කරදර කරන්න නොහැකි වේවා කියලා. මාගේ ස්වාමියා යක්ෂයා දෙසට පියවරක් පියවරක් තබයිද, ඒ පියවරක් ගානේ යක්ෂයාගේ ලොමඩ හැගන්නුනා කියලා. කොහොමද සත්‍යක්‍රියාවේ බලය? අවසානයේ යක්ෂයා කුමාරයා ළඟ දන ගහලා තියෙනවා. යසෝදරාවගේ සත්‍යක්‍රියා බලය. මේ විදිහට මම සත්‍යක්‍රියා කළා තියෙනවා කියන. එතකොට සත්‍යක්‍රියා කරලා සක්දිවිඳුව ගෙන්නලා මේ විදිහට මේ අරුබුද සංසිඳවපු ජීවිතය මම මට පේනවා කියනවා අසංකීයක්. යසෝදරාව සක්‍රයාගෙන් වැඩ අරන් තිනවා අසංකීයක්. තමාගේ ස්වාමියා දංකිතියෙන් බේරලා තිනවා අසංකීයක්. යසෝදරා ආශ්චර්යයි, අද්භූතයි උත්තමාවිය. ඊට පස්සේ තව ජීවිතයක කණ්ඩහාල කියලා බ්‍රාහ්මණී චන්ද්‍ර කියල කුමාරයා මහා බෝධිසත්වයන්ට තරහට තාත්තලව කුමාරයාව මරවන්න සැලැස්සුවා. තාත්තලව කුමාරයාව මරවන්න සැලැස්සෙනකොට එදත් ඒ මරවන ඒ යාග කරන පිටියේ කිහිවැල්ල කඩාගෙන පතිවෘතාව ගැන කිය කියා පපු අද්ගකා ලෝකපාලක දිවියන්ට කියනකොට සක්දිවිඳු ඇවිල්ලා මරවන්න හදපු ඒ මහ රජතුමාව බය කරලා ඒ කුමාරයව බේරනවා. එදත් ඔබ වහන්සේගේ ජීවිතේ මම බේරුවා කිව්වා. ණය නැති බිරිඳක් කිව්ව සංසාරේ මම. ඊට පස්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මම පේනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අද සමා කරනවා පිරිනවන් වඩින ගමනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට පේනවා මම තමයි සීතාවිලා ඉපදුනේ. ඔබ ඒ කාලේ රාම කුමාරයයි ලක්ෂ්මණ කුමාරයයි සීතා කුමාරයයි එක අම්මගේ දරුවෝ. ඊට පස්සේ භරත කියලා තව සුළු මවකට පුතෙක් ඉපදුනා. එයාට රජකම දෙන්න කුමන්ත්‍රණය කරනකොට මහරජුරෝ ඒ කුමාරවරු දෙන්න පිටමං කළා. සීතා දේවියත් ඒ සමග ගියා. අවුරුදු 12ක් කැලේ බ්‍රහ්මචාරී වෙඳලා තියෙනවා. පින්වතුනි මේ රාමායනේ කියන කතාව හින්දු මිනිස්සු මේ දසරථ ජාතකයට ගොතපු එකක්. දසරථ ජාතකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණයේදී ශෝක නොකර ඉන්න එක ගැන තියෙන ජාතක කතාවේ. ඔන්න ඊට පස්සේ පියාත් එක ගියා. පියාන් කිව්වා අවුරුදු 12කට ඉඳලා ඉන්න ඔයාලා කැලේ. අවුරුදු 9ක් ගිය තැන පියා මැරුණා. භරත කුමාරය ඇතුළු පිරිස ඇවිල්ලා රාම කුමාරයාට කියනවා පියා මැරුණා කියලා. ඒ පවුලේ අය පුදුම ආදරේ පියාට. ඒ වෙලාවේ පළවැළ නෙලන්න ගිහිල්ලා සීතා කුමාරියයි ලක්ෂ්මණයි. ඊට පස්සේ මොකද වුනේ රාම කුමාරයා දැනගත්තා තාත්තා මැරිච්ච විස්තරය මේ දෙන්නට කියපු ගමන් මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. එච්චර ආදරේ. ඒ නිසා සීතා කුමාරියටයි ලක්ෂ්මන් කුමාරයටයි ආවට පස්සේ කිව්වා ඔයාලා ඉන්න ප්‍රමාද වුණා. ඒකට දඬුවමක් විඳින්න ඕන. මොකද්ද අයියන්නේ? අර වතුරි බැහැපන් කිව්වා. එතනින් යන ගඟේ ලක්ෂ්මන කුමාරයයි සීතා කුමාරිය බැස්සා කරවටක්. ආන්න ඒ වෙලාවේ කිව්වා අපේ තාත්තා පියතුමා නැති වුණා කියලා. එහෙම සී නැති වෙලා වතුරට වැටුණා. ආය රාජ අර පුරුෂය දෙන්නේ කාය උසවල ඔළුව විතරක් වතුරෙන් උඩට ගන්නවා. තුන් පාරක් කිව්වා තුන් පාර සිය නැති වුණා. ඊට පස්සේ තමයි ගොඩට ඇරම් පියාල් නැති වුණා විස්තරය කියන්නේ. සෝකි එතකොට ඒ හැම වෙලාවකම රාම කුමාරයා ශෝක කළේ නැහැ. ශෝක කළේ නැත්තේ ශෝක කළා කියලා මිනිස්සුෙකුට පණ ඉන්නේ නැහැ. ඇඬුවා කියලා මිනිස්සුෙකුට පණ ඉන්නේ නැහැ. අපි කෙනෙක් වෙනුවෙන් අඬද්දී මැරිච්ච කෙනාට ඒක ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ. ඒ නිසා උපන් සත්වයා මැරෙනවාමයි. පින්වත් මහණෙනි, අතීතේ රාම කුමාරයා ශෝක නොකර හිටියා මරණේදී කියලා තමයි දසරථ ජාතකේ වදාළේ. මේකට තමයි පස්සේ ඉන්දියාවේ රාමායනය කියලා කතාවක් ගොනු කළා. ඒකට රාවණ කියලා කෙනෙක් සෙට් කරලා මේ ලොකු කතන්දරයක් දිගහැරෙන්නේ මේ ජාතක කතාවකට ඈඳලා එනවා. ඊට පස්සේ රාම කුමාරයා කිව්වා මට එන්න බෑද, මොකද මගේ පියා මට වචනයක් දුන්නා අවුරුදු 12ක් වනේ ඉඳලා එන්න කියලා. දැන් අවුරුදු 9යි, මං තව අවුරුදු 3කින් එන්න කිව්වා. ඊට පස්සේ භරත කුමාරයා කිව්වා නෑ අපේ රජතුමා ඔබ දැන් ඔබ ඉන්න ඕන. නෑ මම ඉන්නේ නෑ කිව්වා. එහෙනම් මේ පාවහන් දෙක පැලඳ ගන්න කිව්වා. පාවහන් දෙකක් පැලඳගෙන මේ පාවාන් දෙක ඔබතුමා වෙනුවෙන් සිංහාසනයේ තියලා අපි රජකම විචාරන්නම් තව අවුරුදු 3ක් කිව්වා. මහා බෝධිසත්වයන්ගේ පාවාන් දෙක රජ කළා තියෙන අවුරුදු 3ක්. ඒකට ඒ රාජ සභාවේ යම්කිසි තීරණයක් කතා කරනකොට තීරණේ වැරදි නම් අර පහවන් දෙක එකට වැදෙනවා කියනවා ටක ටක ගාලා. තීරණේ හරිනම් එහෙම්ම නිහඬව තිනවා කියනවා පහවන් දෙක. එහෙනම් හරි තීරණේ වැරදි තීරණේ බෝධිසත්වෝ පයලාපෝ පහවන් දෙකෙන් පෙන්වම් කරනවා නම් තමන් හරිද වැරදිද කියලා රුවන් වැලි සැයගෙන කී දෙනෙකුට නම් සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද? ද්‍රෝණයක් ධාතුන් නම් කියලා වැඩි ඉන්න තැන ලෝකිට ඕන්නේ බුදු කෙනෙක් දන්නව තමන් හරිද වැරදිද කියලා. ඉතින් ඊට පස්සේ අවුරුදු 12කට පස්සේ ඇවිල්ලා සසරී ප්‍රාර්ථනානේ සීතං කුමාරියයි රාම කුමාරයයි විවාහ වුණා. අර අවුරුදු 12 බ්‍රහ්මචාරී විවාහ වෙලා මේ ඒ ජීවිතය ගත කළා. එතකොට කියනවා ස්වාමීනි මං ඒ ජීවිතෙත් ඔබ වහන්සේට සිනේවන්ත වැප උපස්ථාන කළා. කියනවා ස්වාමීනි කලින් ජීවිතේක මෙහෙම එකක් වුණා. ඉස්සර හරි වැඩක් වෙලා පින්වත්නි. ඒ තමයි දැන් දෙන්න කතා වෙලා තපස් රකින්න ඕන කියලා. එතකොට මේ බිරිඳට තේරුණා මේ කියන විදිහට නම් ස්වාමියා අනිවාර්යයෙන්ම තපසට යනවාමයි. කුම්භකාර ජාතකය කියලා මේ විස්තරი තියෙන්නේ. තපසට යනවාමයි. ඒ නිසා මේ මෑ මොකද කළේ? ස්වාමියාට දැන් දරුවෙක් ඉන්නවා. ස්වාමියාට කිව්වා දරුව පොඩ්ඩක් බලා ගන්න කියලා. මෙයා ළිඳට යනවා කියන අදහසින් ළිඳට ගිහිල්ලා එහිම කැලේ ගිහිල්ලා තාපස වුණා. දැන් මහා බෝධිසත්වයෝ දරුව බලා ගන්න ඕන. මහා බෝධිසත්වයෝ දරුවන් නලවලා අදාගෙන වදාගෙන අනේ මේ ගෑණි දැන් එයි දැන් එයි දැන් එයි කිකේ ඉන්නවා එන්නේ නැත. ඊට පස්සේ මොකද වුනේ? දැන් අවුරුදු දැන් මහා බෝධිසත්වයන්ටත් ඕනේ මහාන වෙන්න යන්න. අවුරුදු 7ක් ගිය තැන දරුවාට තාත්තා දවසක් මොකද කළේ? බතට වතුර වැඩියෙන් ලිපේ තිබ්බා. එතකොට දරුවා කිව්වා මේ තාත්තේ වතුර වැඩියනේ අද. ඊළඟ දවසේ වතුර අඩුවෙන් ලිපේ තිබ්බා. දුරිකව තාත්තේ අද වතුර අඩුයිනේ. ඊළඟ දවසේ වෙන්ජනවලට ලුණු වැඩි කළා. තාත්තේ අද ලුණු වැඩිනේ. ඊළඟ දවසට වෙන්ජනේට ලුණු අඩු කළා. තාත්තේ අද ලුණු අඩුයිනේ. ඒතකොට තේරුණා කොල්ලාට බතක් වෙන්ජනයක් උයාගන්න තේරෙනවා කියලා කොල්ලා දාලා ගියා. ඉස්සර වෙලා තියෙනවා. අද කාලේ වුණා නම් Facebook වලින් දායි නඩු. Facebook තිබිලා නැහැ ඒ කාලේ. දරුවා තනිකොට පැන ගියා ඒ තාත්තා. ඊට පස්සේ අසත හැදුනා දරුවා. එතකොට කිව්වා ස්වාමීනි මම එදා පුංචි දරුවා දාලා අවුරුදු 7ක් ඔබ තනියෙන් දරුවා හදාගත්තා. ලෝකයාට හිතේ මේ යසෝදරා ණයයි ස්වාමියා ළඟ දරුවා දාලා ගියා කියලා. ඒ ස්වාමීනි ඔබ වහන්සේ මාව දාලා ගිහිල්ලා මං අවුරුදු 7ක් රාහුල තනියෙන් හදාගෙන ඔබ වහන්සේට මහාන කරන්න දුන්නා. මං ණයෙන් නිදහස්. මම ණයෙන් නිදහස්. මං ණයෙන් ඉති කෙනෙක් කියෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේට සසර පුරාවටම මේ පින්වතුනේ මේ සංසාරික යන්නේ හරි පුදුම එකක්. ওই ජාතක කතාවල තියෙන පින්වත්නි එක කල්පයක් ඇතුළත සිද්ධ වෙච්ච කතා තමයි ගොඩාක් ජාතක කතාවල තියෙන්නේ. ජාතක කතාවලින් 500ක්ම විතරම තියෙන්නේ මේ කල්පේ සිද්ධ වෙච්ච ඒවා විතරයි. අසංකීය හතරක කතා කොහොම ඇතිද? කීනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේට සංසාරේ ප්‍රිය වචනෙන් කතා කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දවසක් අපි ලේන කුලේ ඉපදිලා මමයි මම ලේනියක් වෙලා ඉඳිද්දි පැටියත් එක වතුරට වැටෙද්දි ඔබ වහන්සේ වලිගෙන් මෝදෙ හිඳින්න හැදුවා. මතකයිනේ මේ සිද්ධිය? වලිගේ මෝදේ ඔබනවා ඊළඟට ගොඩට එයිලා ඉහිනවා. ලේනිවයි පැටිවයි බේරගන්න මහ බෝධි සත්වෝ වීරිය. ඊට පස්සේ මේ වීරියට සක්‍රියගේ ආසනය උණු වුණා. සක්දිවිඳු වහන්සේ පෙනී ඉඳලා ලේනට කිව්වා, මොකද ඔය කරන්නේ? කිව්වා, මගේ බිරිඳයි මේ පැටියයි වැටුණ වතුරට, මේ වතුරට හින්දවල මං කොහොමරි කූඩුව බේර ගන්නවා කිව්වා. සක්කරිය කිව්වා, ඕක කවදා කරන එකක් කරන්න පුළුවන් එකක්ද? වලිගයකින් වතුර හින්දන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, මේ ඌයි යනවා යන්න, ඔහෙත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේ මට තව දෙතුන් වතාවක් ගිහිල්ලා එන්න තිබ්බා. වීරියකින් කරන්න බැරි දේ මොකද? යනවා යන්න මෙතනින් කිව්වා ලේනා. ඊට පස්සේ සක්දිවිඳු අර ලේන් කුඩුව ගිරක් තිබ්බා. මෙහෙමයි, ඔබ වහන්සේ මං වෙනුවේ මාව බේරලා තිනවා. කොහෙම ඔබ වහන්සේ මාව බේරපු ජීවිත අසංකේයයි කියනවා. මට ජීවිත අසංකේයයක් පේනවනේ ආපස්සට. අසංකේය වාර ගණන් ඔබ වහන්සේ මාව එහෙම බේරලා තිනවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම සසරේ ගමන් කරද්දී ඔබ වහන්සේගේ සිල් බින්දේ නැහැ. මම උදේ බද්දා කියලා දෙවියන් කියලා ඉඳිද්දී අවුරුදු 700ක් එක ඇඳේ ඉඳලා තියෙනවා බ්‍රහ්මචාරීව. බඹසර රකින්න ස්වාමීන් වහන්සේලා දෙනම එක කාමරෙ ඉඳින් එකිනෙකාගෙන ගෞරවයෙන් බලනවා වගේ එක ඇඳේ ස්වාමියයි බිරිඳයි ඉන්නවා රාග හිතක් නැතුව. අවුරුදු 700ක් මම එහෙම ඉඳලා තියෙනවා කියලා. සිල් කැදුවේ නැහැ. ඊළඟට ස්වාමීනි, අපි සමහර වෙලාවට අවුරුදු 84,000 බ්‍රහ්මචාරි වෙලා ඉඳලා තියෙනවා. ස්වාමියයි බිරිඳයි එක ඇඳේ ඉන්නවා අවුරුදු 84,000 බ්‍රහ්මචාරිව. ඒකයි මේ යසෝදරාට පෙරලි පෙරලි වඳින්න කියන්නේ. අද කාලේ මේ ෆෝන් එකක් තියාගෙන කොල්ලෙකුට එක දවසක් මේ ෆෝන් එක ඔබන්න නැතුව ඉන්න බෑනේ. අවුරුදු 84,000 අභිරූපී ස්ත්‍රියක් එක ඇඳේ තියාගෙන බ්‍රහ්මචාරිව ඉන්නවා කොච්චර බඹසරද. යසෝදරා උත්තමාවිය හරි පවිත්‍රයි. එක්කෝ ඈ බඹසරයි, එහෙම නැත්තම් ස්වාමි භක්තියෙන් යුක්තයි. එක්කෝ බඹසර රකින්නවා, එහෙම නැත්තම් විවාහ වුණොත් ස්වාමියා ඉක්මවා යන්නේ. ඒ නිසා තමයි මේ යසෝදරා උත්තමාවිය එච්චර පවිත්‍ර. මේ යසෝදරා උත්තමාවියට පානක් තියන්නත් පිනක් තියෙන්න ඕන, මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕන. දැන් කොහමද එහෙන් මෙහෙන් පොදක් දාලා සමහරලට අවශ්‍ය නැති චරිත දෙක තුනක් අයින් වෙනවා මේකෙන්. සංසාරයේ අනිවාර්යෙන් ස්ත්‍රියකට නම් පතිවෘතාව රැකපු පිනෙන්මයි මේ බණ ටික අහන්න මෙතන නවත්තන්නේ. පිරිමියෙක් මේ බණ ටික අහන්න මෙතන නැවැත්තුවොත් සංසාරේ කුල ස්ත්‍රියක් රැකපු පිනකටමයි මෙතන නවත්තන්නේ. යසෝදරා උත්තමාවී ඥානභාවේ වගේ එකක් පුදුම සංගතයි. මතකද දන්නේ මේ පින්වතුන්ද, අපේ ලොකු ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වන්දනාව තිබ්බ ගලපාත රජ මහ විහාරේ. එදා කට්ටිය ඔක්කොම එකතු වෙලා වන්දනාව තියලා පස්සේ බැලින්නම් කිසිම නීති රීති මොකුත් නැහැ. උඩමළුවේ තන්නේ කර පිරිමි විතරයි, එක ස්ත්‍රියක් නැහැ. සෑමලුවේ තනිකර පිරිමි එක ස්ත්‍රියක් නැහැ. මේ පරම විරාගී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සෑහේ පවා අනුභවය. මේ යසෝදරා උත්තමාවිය සසරෙහි ගමන් කරද්දී විවාහ වෙලා නැත්නම් බ්‍රහ්මචාරී, විවාහ වුණොත් ස්වාමියා ඉක්මවා යන්නේ. ආශ්චර්යයි, අද්භූතයි. කොල්ලනේ වැඳපල්ලා මේ උත්තමාවියට, නිකන් ඔය කෙල්ලන්ට වැඳ වැඳ ඉන්න වෙලාවේ ෆොටෝ එකක් තියාගෙන වැඳපල්ලා දවසට 100 වතාවක්. මේ ළඟදී අවුරුදු 16 කොල්ලෙක් ආවා. ඒ කොල්ලට මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් කියලා ඉතින් කතා කරලා බැලින්න අවුරුදු 17 වෙනකොට කෙල්ල 3 දෙනෙක් එක කාමරවල ඉඳලා අවුරුදු 17 ඉස්කෝලේ කෙල්ලෝ බඹසරක් නැත, පිරිසිදු බවක් නැත. මං කිව්වා මිනිහෝ ගෙදරකට කෙල්ලෙක් ඉපදුනාට පස්සේ බරක් කියලා මිනිස්සු කියන්නේ මොකටද කියලා ඇහුවා. කෙල්ලෙක් බරක් වෙන්නේම පවුලකට කෙල්ලගේ පවිත්‍ර බව. ඒක නැති කළා නිරේ උපදින්නේ. දැන් කුසල් කරපං කිව්වා, පව් ඔක්කොම යට යන්නේ. මංකිවා ඒ කිල්ලන්ට අනාගතය යන කලද සාමකත් දෙවා. දෙගිනෙවුගේ කටවල් හොඳරෑන ඒ කොල්ලක් ගත් කටනම කිවහම ප්‍රශ්නයන් නෑ සාමිනාන්ස ඒ කිල්ලු තුන්දිනාව දැන් වෙන කොන්න කොල්ලු තුන්දින එක කයාලු ලකිවා. කොහොමද කොහොමද සසර කෝ බඹසර කෝ පිරිසිදුකම් ඕ අහනකුට සිය දහස් වතාවක් මේ පැවිදිච්චය කොච්චර ශේෂ්ඨද අනාගතය ඔයාලගේ ළමයිට කොච්චර තියෙනවද බලපෑවා කොච්චර අනතුරක් තියෙනවද මේ උත්තමාවිට වැඳ වැඳ හිටියෝ ඒ පිම්බලෙන් බේරේ යම්කිසි මේ කුමාරියක් යම්කිසි තරුණ කෙල්ලි විවාහ වෙනකල් බඹසර රැකලා මේ උත්තමාවිය ළඟ පහනක් තියලා පතන බැතුමනා ඉටුවෙනවා මේ උත්තමාවියගේ දෑසට පේන්නේ බඹසර තියෙන කිල්ලෝ මේ අඩවන් දෙනටින් නෙත් විවර කරලා මේ උත්තමාවිය බලනකොට ඇයට පේන්නේ පතිවෘතාව රකින ස්ත්‍රී මේ උත්තමාවිය නිස්සංගල විවර කරලා බලනකොට බඹසර තියෙන මෑණිවරු පේනවා ඒ නිසා අද ඉඳලා මේ උත්තමාවියගේ උතුම් පවිත්‍රතාවේ සිහි කරලා බඹසර අධිෂ්ඨාන කරගන්න විවාහ වෙනකල් චර්යාව චරිතේ නරක් කරගන්න එපා අද ඉඳලා තමන්ගේ ස්වාමියාව ඉක්මවලා වෙන පිරිමි ගැන කටයුතු කරන්න එපා අධිෂ්ඨානයක් ගන්න මොකක් හරි පිනක් තියෙන නිසානේ මෙච්චර වෙලා හිටියේ ඇගේ අනුභවය තියෙන නිසානේ මේ වලාකුළු මෑත්තුනේ ඒ අනුභවය තියෙනවා යම්කිසි කෙල්ලෙක් මේ උතුම් යසෝදරාවට වැඳ වැඳ ඉන්න කෙල්ලෙකුට කොල්ලෙක් කරදරයක් කරන්න හැදුවොත් ඒ කොල්ලට එක සාපයක් වෙනවා ඇයි පවිත්‍ර උත්තමාවියකගේ දියණියකටයි කරදර කරන්නේ මේ වගේ පවිත්‍ර උත්තමාවියක් ඇසුරු කරන දියණිවරුන්ට කරදර වෙන්නේ මේ වගේ පවිත්‍ර උත්තමාවියකට වඳින පිරිමින්ට නරක ගැහණු ලැබින්නේ ඇයි අද කාලේ පිරිමින්ට නරක කාන්තාව ලැබින්නේ යසෝදරා උත්තමාවියට වැඳලා නැහැ වන්දනාම් කළා නැහැ අපිට සිල්පදයක් තියෙනවා භික්ෂුණීන්ට වඳින්නපා කියලා නැත්තම් දහස් වතාවක් හිතෙනවා පෙරලි පෙරලි වඳින්න මේ උත්තමාවියට එච්චර පවිත්‍රයි එක්කෝ බඹසර රකින්නවා නැත්තම් ස්වාමි භක්තියෙන් යුක්තයි කෙල්ලම් කරන නරක වල් වැඩ කවදාවත් යසෝදරාව සසරේම කල්ප අසංකේ අතර වල් වැඩ කරලා නැහැ ඈ පවිත්‍රයි එක ජීවිතයක ඒ වාගේ ස්වාමියා බිරිඳයි තාපසකමට ගියා ඔක්කොම දණි දන් දීලා වනේ හින්නකට බඩේ කැක්කමක් හැදුණා හරියට ලොකු බලිකකමක් දරා ගන්න බෑ රාත්‍රී ඊට පස්සේ මහ බෝධිසත්ව තාපසින්නාන්සේ දැන් බ්‍රහ්මචාරි දුන්න හැරේටියක් හැරේටිය වාරුවෙන් ඈ ආවම් අම්බලමකට අම්බලමේ ලෑල්ලක් දාන තියෙන එක කෙලවරක තාපසි ඉන්නවා කිව්වා තාපසි මං ගිහිල්ලා මේ මොනවාරි බෙහෙතක් හොයාගෙන ඉන්න ඊට පස්සේ බෙහෙතක් හොයාගෙන ඉන්න ගියා බෝසත් තාපසතුමා ඇවිදලා ඇවිදලා බෙහෙත හොයාගෙන එනකොට තාපසිය මැරිලා ඒ තාපසිය රත්තරම් පාටයි ඉතනින් යන මිනිස්සු මේ වැටිලා ඉන්න තාපසිය දැකලා ඔසවලා ළඟ තියාගෙන ඔඩොක්කි තියාගෙන කාන්තාව අඬනවා අනේ මෙච්චර රන් රුවක් පන පිටින් දකින්න බැරි වුණේ ඇයි කියලා තාපසින් වහන්සේ ඇවිල්ලා අයිනක ඉඳගෙන ඒ බංකුවේම අයින ඉඳලා ගිනාව බෙහෙත් ටික පැත්තක තියලා දානි වැළඳුවා අඬන්නේ මිනිස්සු ඇහුවොත් මේ ඔය දෙන්නගේ ඇඳුම් එක වගේ කවුද මේ ඔය තාපසියා ඔබගේ කවුද දැන් නම් මගේ කවුරුවත් මේ කලින් බිරිඳ ඉතින් මේ මැරිලානේ දුක නැද්ද මේ අපිට දැක්ක ගමන් දුකයි කිව්වා දැන් මං අඬන්නේ ඇයි ඇයි මැරිලානේ ඇයි දැන් වෙනත් ලෝකෙක අම්ම කෙනෙක් වෙනත් ලෝකෙක තාත්ත කෙනෙක් හොයාගෙන ගිහිල්ලා මම මෙහි අඩද්දි වැළපෙද්දි ඇයට පේන්නේ නැහැ සමන් අඩන්නේ කියෝ. ඊට පස්සේ එතනින් නැගිටලා ගියා. මේවා සාමාන්‍ය ලෝකෙට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය සංසාරයේ යන මිනිස්සුන්ට මේවා පේන්නේ අසාධාරණ වගේ. මේක තමයි සසර. ඔය විදිහට යශෝදරා තාපසයක් වෙලා මැරෙද්දී ළඟ ඉඳලම නාඩා ඉඳලා තියෙන මහ බෝධිසත්වෝ ජීවිත අසංකේයයක්. ජීවිත අසංකේයයක්. ඊට පස්සේ පින්වත්නි තව ජීවිතයක තාමසයක් වෙලා බ්‍රහ්මචාරී. දැසේ රජමාලිගාවේ පින්ඩපාත එනකොට රජ උද්‍යානයේ තමයි තාපසවරු නැවතින්නේ. රජතුමා උද්‍යානයට ඇවිල්ලා තාපසවරුන්ට වැඳලා කිව්වා කවුද මේ? රජකෝ අපි දෙන්න තාපසේ තාපසිය. තාපසිය රත්තරම් පාටයි. ඇයි තරහා ගන්නේ සසරේ? ස්වාමියාට සෙනෙහවන්තයිනේ. රත්තරම් පාටයි. ඊට පස්සේ කිව්වා මේ ඔබගේ මොකද ධර්මයේ කිව්වා? මගේ ධර්මයේ තමයි තරහා නොගැනීම. එහෙමද? රජතුමාට හිත ගිහිල්ලා තිබ්බි තාපසිය ගැන. ඊට පස්සේ රාජපුරුෂයන්ට කිව්වා අල්ලපන් මේ තාපසිය ඇදගෙන බලෙන් මාගේ මේ අන්තඃපුරයට. ඒ තාපසිය අත් දෙකෙන් අල්ලලා ඇදගෙන යද්දි ඇස් දෙක පියාගත්තා. තාපසිය ඇදගෙන යද්දි ඒ තාපසියට හිතෙනවා මාගේ ස්වාමියාට තරහ සිතක් එන්න එපා. මාගේ ස්වාමියාට තරහ සිතක් එන්න එපා. මාගේ ස්වාමියාට තරහ සිතක් එන්න එපා. ඔහු ධර්මයේම සිටිත්වා. කොහොමද? පිරුම් පුරුපු සංසාරේ මාව ඇදගෙන යද්දි උඹ ඇයි බලාගෙන ඉන්නේ? උඹ පිරිමියෙක්ද? ඒ කතා නෑ යසුදරා. යසෝදරා පතිවෘතාවේ ආනුභාවින් රජුරුවන්ට ඒ ස්ත්‍රියට අත තියන්න බෑ තාපසියට. පතිවෘතාවේ ආනුභාවින් බඹසර ආනුභාවේ ආයෙත් උයනට ගෙනල්ලා දැම්මා. ඒ වෙලාවෙත් මහ බෝධිසත්වයෝ සිවුරක් මහමා ඉන්නවා. ඊට පස්සේ කිව්වා මොකද මේ තරහටද කියලා. ඇහුවා නෑ තරහ ඇති වුණා කිව්වා. මගේ ජීවිතේ ගියත් තරහ මොදන්නේ කිව්වා. බාහිරට දෙන්නේ තරහ. එක හිත ඇතුළෙම නැතිලේ නෝකිය. දිවි තිබෙනතුරු උපස්ථාන කළ රජුරු. ඊට පස්සේ පින්වත්නි දාන පාරමිතාව දන් දීලා තියෙනවා යසෝදරා. යසෝදරා මහ බෝධිසත්වයන්ගේ දාන උයපු වාර කෙලවරක් නැහැ. විසංය කියලා සිටුවරෙක් වෙලා දන් දෙදී ඉන්නවා. සක්දිවිඳු බය වුණා විසංය සිටුතුමා මෙච්චර දන් දෙන්නේ සක්‍ර පදවිය බලාගෙන කියලා. හෙට දානේ කියලා දාන වස්තු ඔක්කොම ආතුරු දහම් කළා ගෙදර. දැන් ගෙදර දන් දෙන්න මොකවත් නැහැ. උයන කට්ටියත් නැහැ. ඊට පස්සේ විසව කිව්වා ගිහිල්ලා සිටුතුමනි මොකවත් නැහැ දේවල් බලන්න මොන හරි කිව්වා මොකවත් නැහැ. අයිනක ඉතුරු වෙලා දෑකැත්තකුයි කදකුයි කිව්වා. දෑකැත්තයි කදයි විතරයි කිව්වා ගෙදර තියෙන්නේ. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ජීවිතේට තනකොළ කපල නැහැ. අපි දෙන්නම තනකොළ කපවලා දන් දෙමු කිව්වා. උදේ පාන්දරම ගිහිල්ලා තනකොළ කපලා දෙන්නට සෑහෙන විදිහට මිටි දෙකක් හදාගෙන ඇවිල්ලා විකුණලා ඒ සල්ලි වලින් බඩු අරගෙන දානෙ වියලා මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු පරණ විදිහට එනවා දානි දෙනවා. දීලා දීලා ඒ දෙන්නට නැහැ. කවදාවත් කියලා නැහැ අපිට නැහැ නේද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? පවහදාත් ගියා. පවහදාත් ඒ විදිහට තනකොළ කපලා ගෙනලා දානි දුන්නා. ඒ දෙන්නට නැහැ. මේ විදිහට දවස් 7ක් ආහාර නැහැ. එතකොට තනකොළ කප කපා දන් උය උයා දෙනවා මේ බිසව. තුටුපුටු ගන්නෑ. අද කොහොමද ගෙදරක මේ බණහන්ට එන කෙනෙක් වුණත් ගෙදර දාන දෙක තුනක් වැඩි වෙලා වැඩි ඕන්නේ දාන ගිනල්ල අවසානේ යාලට කන්න දෙයක් නැති වුණොත් එහෙම මූණ අකුළු වගෙන යන්නේ. මෙච්චර ගිනල්ල කිහිල් ගිරියක් ඉතුරු වෙන්නේ නැණි අප්පා. බලන්න යසෝදරානේ. ඊට පස්සේ සිටුතුමා හත් වෙනි දවසේ කලන්ති දාලා වැටුණා. සද්දෙමිද කිව්වෝ ඒ දානේ නවත්තපන් කියලා. මෙරුණක් නවත්තන්නේ කිව්ව ලෝතුරා සම්බුද්ධ බව පිණිස කිව්ව මේක කරන්න. ඊර්ව සද්දෙවිඳු ආයි වස්තු දීලා යනවා. මේ විදිහට ජීවිත අසංකීය බඩගින්නේ දන් දෙලා තියෙනවා යශෝදරා. ඇයි ඒක අකුල් හෙලන්නේ? ඒකයි බෝධිසත්වයන්ගේ පින පිරෙනවා. බිරිඳ අකුල් හෙලන්නේ නැති නිසා අද ගොඩාක් අයගේ පින් වැහෙනවා බිරිඳ අකුල් හෙලන නිසා. ඊට පස්සේ පින්වත්නි දාන පාරමිතාවට අපි කවුරුත් දන්න යසෝදරාවගේ අනන්ත ගුණකඳ පේන ජාතකතාව තමයි විස්සන්තර ජාතකේ. ස්වාමියා වනේ තියද්දී ඇලිය තා දන් දුන්නා කියලා. බිරිඳ තමයි ඉස්සෙල්ලාම මන්ත්‍රී දේවිය කිව්ව ස්වාමීනි මම යනවා. මමත් ඔබ වහන්සේත් එක්ක ඉන්නවා. මට ඔබ වහන්සේ නැතුව ඉන්න බෑ. මේ දරු සිඟිත්තන් එක යම් කැලේට ගිහිල්ලා අපි ඔක්කොම එක තැන ඉන්නකොට රාජමාලිගාව අත්හැරපු දුක ඔබ වහන්සේට ඉන්නේ නෑ. ඊට පස්සේ අම්මගේ ඇවිල්ලා කිව්වා පුසති දේවිය ධෝනි යන්ට එපා, යේලි යන්ට එපා, කැලේ මැසි මදුරුවන්ගෙන් ඔයාට කරදරයි, සිංහයෝ වග වලස්සු ඉන්නවා. ලස්සන කතා ටිකක් කියනවා. කියනවා මම කැලේට ගියාට පස්සේ කැලි යමක් තියෙනවා නම් මම ඒකෙන් යැපෙන්නම් කිව්වා. මං රාජ සම්පත්තියේ හිත හිතා ඉන්නේ කිව්වා. හරි ලස්සන වාක්‍යයක් කියනවා, මේක මතක තියාගන්න පින්වත්නි. මන්ත්‍රී දේවිය කියනවා යම්කිසි මේ බිරිඳක් ස්වාමියා දුප්පත්ව සිටියේදී තමන් කැමති සැප සම්පත් ගැන කියන්නේද? ඇගේ හිත කෙබඳුද? ඇගේ හිත ගොඩාක් කෝරයි කියන. යන්නුන ගෙදර මොනවත් නැහැ. සල්ලිත් නැහැ මිනිස්සයාට. ගෙදර ගෑනු කෙනා කියනවා බලනවා කොයි මේ කරේ චේන් එකක් දාපු කාලයක් මතක නැහැ. පිළිහුඩුත් එක කෑමක් කාපු කාලයක් මතක නැහැ. ඊට පස්සේ කියනවා අපිත් ඉතින් ආසයි සාරියෝසරි ඇඳලා යන්න. දැන් මිනිස්සයාට ඇහින්ද කියනවා ගෙදර නැහැ. බිරිඳ ලබා ගන්න බැරි සම්පත් ගැන ස්වාමියා ඉදිරියේ කියන එක ස්වාමියාට ඊතලින් අයින්න වගේ. යසෝදරාව සංසාරෙටම ස්වාමියා ඉදිරියේ නැති සම්පත් කියලා නෑ. මන්ත්‍රී දේවිය කැලේ ඉඳලා අල තම්බල ගෙනෙද්දී අල තම්බල දෙනවනේ, මේකට ලුණු ටිකක් තිබ්බනම් හොඳයි කියලා කවදාවත් කියලා නෑ. නැති දේවල් කියන්නේ. අද හැම ගෙදරකම කොච්චර හොඳට ඉව්වත් නැති දෙයක් එකට ආදේශ කළා තියෙන එකේ රහ නැති කරගන්නවා. මේකයි මේ යසෝදරා උත්තමාවියට වඳින්න කියලා කියන්නේ. කියනවා ඊට පස්සේ ඒ වගේ කියනවා. ඉතින් ඒ නිසා මට පුළුවන් කියනවා ස්වාමියාව පෙළන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ කරත් ඉස්සෙල්ලාම ඉඳගත්තේ යසෝදරා. විස්සන්තර ජාතක පුදුම එකක්. නැති වෙනවා කෙලවරක් නැහැ. නැති වෙනවා කෙලවරක් නැහැ. සියල්ල හිම වුණා විසන්ත රජුරන්ට. මිනිසු කිපුණා ඇලියතා දන් දුන්නා කියලා. ඇලියතා විසන්ත රජුරන්ගේ පිනට පහළ වෙන්නේ. විසන්ත රජුරු ඉපදිච්ච දවසේ ඇලියතා ඔයේ උද්‍යානයේ පහළ වෙන්නේ. විසන්ත රජුරන්ගේ පිනට උපදුණු ඇලියතා දන් දුන්නා කියලා මිනිසු කිපුණානේ. මේ අනුන්ගේ වලට අදටත් නැද්ද? අනුන්ගේ කේල් මල්ල ලැඟිලි ගහන අය. ඒ ඉතින් දේවදත්ත පරම්පරා එක්කෝ මාරාවේස අනුන්ගේ එකට ඇඟිලි ගහන. ඒ විස්සන්ත රජුරු දන් දුන්නේ රජුරු ඇලියතා රජුරුවන්ගේ පිනට පහළ වුණේ. ඊට පස්සේ එහෙම ඔන්න දැන් දන් දීලා කරත් නැගලා යනවා. කියනවා මන්ත්‍රී දේවියට, මන්ත්‍රී දාන ඉල්ලගන කවුරරි පිටිපස්සෙන් එයි එහෙමුණොත් කියන්න මට කියලා. පුදුමය පුදුමේ කියන්නේ ඇතින් බ්‍රාහ්මණය හතර දෙනෙක් කෙනවා. ස්වාමී ස්වාමී බ්‍රාහ්මණය වෙනවා දානයක් ඉල්ලගෙන වෙන්න ඇති. කරත්තෙන් අතර කළා. අස්සයෝ හතර දෙන දන් දුන්නා. මට ඔය වෙලා මතක් වුණා තෙම්බලන් දන් දෙන එකට බාධා කරන්නේ නෑනේ. එන අය ගැන කියනවා මෙන්න දන් දෙන්න කියලා. සමහර ගෙවල්වල ස්වාමි පුරුෂෝ දන් දෙනකොට මාන්තාව කියනවා අපි මිනිහා වෙස්සන්තර වගේ කියලා. කියන්නේ නැද්ද? ස්වාමියා නිතර නිතර දන් දෙනවා නම් බිරිඳ කියනවා අපි මිනිහා වෙස්සන්තර වගේ කියලා. හැබැයි මිනිසයා වෙස්සන්තර වෙන්න පුළුවන්. කවදාවත් ඒ ගෑණී මන්ත්‍රී දේවී නම් වෙන්නේ නැහැ. ඒ මන්ත්‍රී දේවිය කවදාවත් දානෙට අකුල් දෙලලා නැහැ. යසෝදරා සසරීම දානෙට අකුල් දෙලලා නැහැ. ඊට පස්සේ ඔක්කොම දන් දෙනවා. ඔක්කොම දෙද්දී හිත හදා ගන්නවා. කියන්නේ කොහොමද? කවදාවත් කාටක් හිතිලා නැහැ. කවදාවත් කාටක් හිතිලා නැහැ. දරුව දෙන්න වඩා ගත්තා. පාගමෙන් යනවා. ඊට දරුව දෙන්න බඩගින්නට බඩගිනි බඩගිනි කියනකොට අඹාතු පාත් වෙලා ළමයි ළඟට පාත් වෙනවා. වන දේවතාව එක කරන්නේ ළමයි අඹ කනවා. මන්ත්‍රී දේවිය කියනවා ආශ්චර්ය ආශ්චර්ය මාගේ ස්වාමියෝ විස්සන්තර රජුරන්ගේ පිනට පහළ වෙනේවා. කොහොමද? අද ගෙවල් වල කියන්නේ කොහොමද? ඔහෙට මන් නැති වුණා නම් තේරෙයි මගේ පිනෙන්ද මේවා පහළ වෙන්නේ. තමන්ටම ලකුණු දා ගන්නවා. යසෝදරා සසරීම තමන්ට ලකුණු දාගෙන නැහැ. ඒකයි වඳින්න කියන්නේ මේ උත්තමාවියට. මාගේ ස්වාමියාගේ පිනට පහළ වෙනේවා. ඊට පස්සේ දැන් වාහනයක් ගෙදරක ගත්තා. කවුරුරි ආපු ගමන් ඔයාලගේ මහත්තයා මුත්ත වාහනයක් කරන්නේ. අනේ මොන ගැනලිද මං කට කැඩෙනකල් කියලා කියලා කියලා ඔය ගත්තේ. කොහොමරි දා ගන්නව ලක්කොණ. ඊට පස්සේ ඔන දැන් යනවා වංගගිරියට. වංගගිරියට ගිහිල්ලා ඒ වෙස්සන්තර මහරජුරු මේ තාපස ආරාමයට ගිහිල්ලා අර පන්සලට අඳුන් දිවි සමක් දාගෙන එනකොට ඉස්සල්ලා ස්වාමියා දැන් තාපසේ එහි මඩාගෙන වැටුණා. වැටුණාට පස්සේ කිව්ව ස්වාමී මං ස්වාමියකින් ඉල්ලීමක් කරන්නම් කිව්වා. ඒ තමයි මම තමයි කිව්වා ඔබ වහන්සේට කෑම බීම ගෙනල්ලා පෝෂණය කරන්නේ වන මුල් පලාපල ගේන්නේ. ඔබ වහන්සේ දරුව දෙන්නත් එක්ක දරුව දෙන්නත් බලාගෙන තපස් රකින්න කිව්වා. එහෙනම් මන්ත්‍රී මම ඉල්ලීමක් කරන්න. ඒ තමයි නොකල් වෙලාවේ කවදාවත් පන්සලට එන්න එපා. බඹසරට උදව් කරන්න ඕන. එහෙමයි ස්වාමී කියලා. දැන් මන්ත්‍රී දේවිය තමයි පළවෙල ගේන්නේ. වනමුල් ගේන්නේ. අලහාරල ගේන්නේ. යසෝදරා උත්තමාවිය කියනවා. මම ඔය විදිහට වනමුල් පලාපල ගෙනල්ලා මහ බෝධිසත්වයෝ පෝෂණය කරපු ජීවිත දිවසට පේනවා කියනවා අසංකීයක්. අසංකීයක් ස්වාමියාව පෝෂණය කළා දෙනවා. අද වුණත් බැරි ස්වාමීවරුන්ට හවියහත්තිය නැති ලෙඩ දුක් තියෙන ස්වාමීවරුන්ට රස්සාවල් හොයාගන්න බැරි වෙච්ච ස්වාමීවරුන්ට බිරින්දෑවරු රස්සාවල් කරලා කණ්ඩ බොණ්ඩ ගේනවා. හිත සතුටින් කරන්ද යසෝදරා පරම්පරාවේ උරුමකාරය වෙන්න පුළුවන්. සතුටින් කරන්ද ස්වාමියාව රකින්න බිරින්දෑවරු ඉන්නවනම් ඈ ඉන්නේ හිතේ සතුටින් නම් ස්වාමියට දෙස් තියන්නේ නැත්තම් සතුටින් පෝෂණය කරනවා නම් ඈලා යසෝදරා උත්තමාවියගේ පරම්පරාවේ අය. යසෝදරාව තමන්ගේ ස්වාමියා පෝෂණය කළ තියෙන ජීවිත ඈට දවසට පේනවා අසංකේය. ගණන් කරන්න බැරි තරම් ජීවිත මහබෝධි සත්‍ය පෝෂණය කළ තියෙනවා. ඇත්තටම බුදුරජාන් වහන්සේ යම්කිසි කෙනෙක් සරණ ගියා නම් ඒ සරණ ගිය සියලු දෙනා යසෝදරාවට වැඳිය යුතුයි. යසෝදරා උත්තමාවියට වන්දනා කළ යුතුයි. ඔය අද ඔබගේ අතට ලැබුණ පින්තූරය පූජනීය විදිහට ගෙදර රාමු කළ තැම්පත් කරගන්න පහනක් පැන් වීදුරුවත් යන්න. ඈ ඉදිරියේ තියෙන පැන් වීදුරුවත් පිරිත් වෙනවා පින්වත්නි. ඇගේ පතිවෘතාවේ බලයට, ඇගේ පවිත්‍රතාවේ බලයට ඈ ඉදිරියේ තියෙන පැන් වීදුරුවත් පිරිත් පැන් වෙනවා. එච්චර අනුභවයි යසෝදරා උත්තමාව. මේ භූමියම, මේ භූමිය කලින් මං ඇවිල්ලා තියෙනවා, මෙතරම් සුදුරු නෑ. යසෝදරා මහරහත් තෙරණිය වැඩිය ගමන් මේ ප්‍රදේශයම සොඳුරු වුණා, සොඳුරු වුණා. මහරහත් තෙරණිය කොච්චර මේ රහත් තෙරණිය අනුභව සම්පන්නයිද කියනවා නම්, මේ බණපුටු ඉඳගෙන බණපදයක් කියනකල් මං මංගෙන බයින් හිටී, මට කියාගන්න බැරි වෙයි. එතුමියට සාදු කියලා වචනකින් හරි ස්තුති පූජාව කරන්න පිනක් තියෙන්න ඕන. මට ඒක නැද්දෝ කියලා මම බයෙන් හිටියේ. ඉච්ඡර අනුභවයි යසෝදරා උත්තමාවිය. ඊට පස්සේ එනකොට දරුවෝ දෙන්න දන් දීලානේ. දන් දුන්නට පස්සේ ස්වාමී දරුවෝ දෙන්න කෝ කියලා කියද්දි කියනවා, මට දරුවෝ දෙන්න නැති දුකට වැඩිය දැනෙන්නේ ඔබ කතා නොකරන දුක. ස්වාමියා කතා නොකරන දුක. සසරේ මේ යසෝදරාව දමනය කරන්න මහ බෝධිසත්වයන්ට කතා නොකර තප්පරයක් හිටියනම් හරි යසෝදරා දමනය වෙනවා. අද මිනිස්සයා ගෙදරින් දමලා ගහලා ගියත් ස්ත්‍රිය දමනය වෙන්නේ. අමුතු සංසාරය. වරදවල ගන්න එපා. මේක තමයි සසර. මේ හැම එකකින්ම මේ පොහොර දදා මේ වෘක්ෂය ගැනයි මා කියන්නේ. නුඹලාට ගරහනව නෙවෙයි පින්වත්නි. ස්ත්‍රීන්ට ගරහනව නෙවෙයි මේ. යසෝදරා උත්තමාවියගේ ගුණකඳ ඉරුසඳුසේ පෙන්නනවා. ඒකයි මේ. අහස අඳුරුයි කියන තරමට සඳ බබලනවා. ඒ වගේ තමයි ලෝකේ අඳුරුයි කියලා කියනකොටයි මේ උත්තමාවිය සඳමඩලක් වගේ පේන්නේ. ඊට පස්සේ රෑ එළි වෙනකොට දරු දුකෙන් ගිහිල්ලා තියෙනවා පින්වත්නි කැලේ වටේ තුන් වතාවක් යොදුම් 15ක් කිලෝමීටර් 150ක් කිලෝමීටර් 150ක් ගියා කැලේ වටේ රෑ එළි වෙනකොට. ඇවිල්ලා ස්වාමී මගේ දරු දෙන්න කෝ කියලා එහෙම ඇදගෙන වැටුණා. ඒ වෙලාවේ මහ බෝධිසත්තු විසන්ත රජුරු හිටුවා. මන්ත්‍රි දේවිය මැරුණා තමයි. අහෝ මේ මන්ත්‍රි දේවිය රාජමාලිගාවේ මැරුණා නම් උත්සව ශ්‍රීයෙන් ආදාහනය කරන තිබ්බා. මේ කැලේ මන් තනියෙන් මෑගේ දේහය කොහොම නම් ගින් තියන්නද? ගිහිල්ලා ළඟට ගිහිල්ලා මෙහෙම වඩා ගත්තා. වඩා ගන්නකොට හදවත ගැහෙනවා. පැන් ටිකක් ඉහලා මෙහෙම බපු අත ගෑවා. ඇහැට සිහි ආපු ගමන්ම දරු දුකට ඉස්සෙල්ලා මතක් වුණේ සීලේ. දරු දුකට කලින් මතක් වුණේ සීලේ. ඉක්මනට ඇඟෙන් අයින් වුණා. ඇයි බඹසර සිල් රකින්න ඒ කාන්තාවගේ ශරීරය ස්පර්ශ කරන්නේ? ඉක්මනට අයින් වුණා. කොහොමද එක කිලෝමීටර් 150ක් දරු දුකින් ඇවිදපු අම්මා පපු අත ගන්නකොට සීලි මතක් වෙලා අයින් වෙනවා කියන්නේ? දැන් අද කාලේ මිනිස්සුන්ට සීයක් පාතන්නේ නැහැ නේ. ඊට පස්සේ ස්වාමී මගේ දරු දෙන්නකෝ. මන්ත්‍රි දේවිය බ්‍රාහ්මණෙක් ආවා. බමුණට මන් දන් දුන්නා. අත් දෙක එහෙම අත් දෙක එකතු කරගත්තා. සාදු සාදු අනුමෝදාමි ස්වාමීනි. මෙච්චර ප්‍රියමනාප දරු දෙන්නා විස්සන්තර රජුරෝ දන් දුන්නා කියලා යමක් ඇද්ද? ඒකාන්තෙන් ආශ්චර්යය අද්භූතයි. මගේ ස්වාමියා ආශ්චර්යයි කියලා සාදුකාර දුන්නා. විස්සන්තර ජාතකයේ තියෙනවා ඒ මන්ත්‍රී දේවිය දවසට තුන් වතාවක් දරු දෙන්න නාවනවා කියලා. දෙතනේ කිරි දෙන්නට දෙපැත්තෙන් පොවනවා. මල් මාලා වලින් මාලා දාලා හැඩ කරවනවා. ඊළඟට පපුවට තුරුල් කරගෙන රාත්‍රිය නිදාගන්නේ. එහි වූ මන්ත්‍රී දේවිය ස්වාමියාගේ දාන පාරමිතාව ඉදිරියේ සාධුකාර දුන්න ආශ්චර්යයි අද්භූතයි කියලා මොහොතක්වත් ඇයි කියලා හිතුන්නේ කියනවා. ස්වාමීනි, මුලින් කිව්වනම් මං මේ මොහොතේම අනුමෝදන් වෙනවනේ. මේ මහ පොළොව කම්පා වුණා. යසෝදරා සාදු කියනකොට මහ පොළොව කම්පා වුණා. යසෝදරාවට දාව ඉපදිච්ච දරුවෝ මහ බෝධිසත්ත්ව ඔය විදියට දන් දීලා තියෙන ඒවා යසෝදරාගේ දිවසට පේනවා කියනවා අසංකීය. ඇයට පේන්නේ අසංකීය. ජීවිත අසංකේයයක් දන් දීලා තියෙනවා කියනවා දරුවෝ ඈට දාව ඉපදිච්ච. ස්වාමීනි, ඔබ වහන්සේගේ සම්බුදු බවට පින් පුරවන්න මම දරුවන් වද වදා ආදරෙන් පෝෂණය කරගෙන හිටියා කියනවා දන් දෙන්න. ඊට පස්සේ පහුවදා තව බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඉල්ලනවා මේ mantri deviya මට දාසිකමට ඕන කියලා. විස්සන්ද රජුරෝ මන්ත්‍රී දිවිගේ මූුණ බලනවා. ස්වාමී, ඔබට කැමති දේ කරන්ට. මං අයිති ඔබට, ඔබට කැමති දේ කරන්න කිවා. අත පැන්වක් කරලා දෙද්දි එකම එක සිතිවිල්ලයි සිතුනේ මාගේ ස්වාමියාගේ පැතුම ඉටු ඒවා. පින්වතුනේ යසෝදරා උත්තමාවිය කියනවා ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විස්සන්තර ජීවිතේ විතරක් නෙවෙයි මාව ওই විදිහට දන් දීලා තියෙනවා අසංකීය. ස්වාමීනි, එක ජීවිතයක සමහර ජීවිතවල දන් දීලා තියෙනවා විස්මාර වෙලා බමුණෙක් විදිහට ඉන්නේ යකෙක්. ඇවිල්ලා ඉල්ලනවා දන් දෙනවා. දන් දුන්න ගමන් දැන් අයිති මට කියලා යකා යක්ෂ රූපේ මවාගෙන මෙහෙම අර මේ යසෝදරාව එක අතින් අල්ලගෙන මෙහෙම චරචර ගාලා කනවා. එහෙම මාව චරචර ගාලා කද්දින් යක්ෂයා ඒ ගහන හැම දත් පාරකම මං හිතුවේ මගේ ස්වාමියාගේ අදහස හිතුවේවා කියලා. මේ යසෝදරාව එහෙම කෙනෙක්. ඔය විදිහට යක්කුම මං කාලා තියෙනවා ස්වාමියා දන් දෙද්දි අසංකීය වාරයක්. ඊට පස්සේ තවත් වෙලාවක මාව දනට ඉල්ලගෙන ඇවිල්ලා තියෙනවා දාසිකමට. ඒ කියන්නේ දාසියක් විදියට. එතකොට දනට දෙනවා. ගිහිල්ලා මුළු ජීවිත කාලෙම වළං හොදන්න ඕන, රිදි හොදන්න ඕන, දාසිකම් කරන්න ඕන. ඒ විදියට මාව දාසිකමට දීලා බිරිඳ දාසිකමට දන් දීලා මුළු ජීවිතේම දාසකම් කරද්දී හොදන හොදන වළඳක් ගානේ මගේ ස්වාමියාගේ පැතුම ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කළේ කිව්වා. කවදාවත් ඇයි මට මෙහෙම කළේ කියලා හිතිලවත් නැහැ කිව්වා. ඔබ වහන්සේ මාව දාසිකමටම දීපු ජීවිත මට පේනවා කිව්වා අසංකීය. කොහොමද බුදුරජාණන් වහන්සේගෙන් සැනසෙන අපි ඒකාන්තෙන් මේ යසෝදරා උත්තමාවියට ණය ගැති. ණය ගැති. සමහර ජීවිතවල වින්වත්නි ඒ යක්ෂේ කැවිලා මහ බෝසත්ව තාපසේ අල්ලගන්න. පස්සේ තමයි යසෝදරා වෙන්නේ. ඒතුළු කියනවා මාගේ ස්වාමියාව නිදහස් කරන්න. මාගේ ස්වාමියා නිදහස් කරන්න කියනවා. එහෙනම් ඔබගේ ස්වාමියා නිදහස් කරන්න එහෙනම් මට තියෙන්නේ බඩගින්න තෝ අර කියනවා. ස්වාමියාව නිදහස් කරන්න මං යකාට බිල්ලක් වුණා කියලා. ඒ වගේ ජීවිත මට පේනවා අසංකීය. අසංකේය. තව සමහර වෙලාවට තාපසීන් වහන්සේ මගේ ස්වාමියා තපස් රකිද්දි අරෙන් සිංහෙක් කුටියේ කුරුමානම් අල්ලනවා තාපසයා ගැඟට පනින්න. මා පළවැල නෙලාගෙන එනවා. එනකොට මම අර කුටියා බෝධිසත්වෙන් ඇඟට පනින්න හදනකොට දුවල ගිහිලා එක මැදට මං පැනලා කුටියට මං ආහාරයක් වෙනවා. මගේ ස්වාමියාව බේරන්ට මන් සත්තුන්ට ආහාර වෙලා තියෙනවා. ජීවිත අසංකේය. යසෝදරා, ජීවිත අසංකේය. අපිට කිට්ටු වෙන්න පුළුවන්ද මේ එක පිරිමියෙකුට මේ යසෝදරා උත්තමාවගේ ප්‍රතිමාවත් අල්ලන්න පුළුවන්ද? උත්තමාවේ. මෙහෙම කොහොමද කරන්නේ? ස්ත්‍රිය කොහොමද මෙහෙම කරන්නේ? තුන් ලෝකෙ මේ ගෞතම බුද්ධ ශාසනයම වෙන ස්ත්‍රියාවක් නැහැ කියනවා. මෙච්චර ගුණවන්ත යසෝදරා තරම්. හැම ගෙදර ගෙවා ගෙදරක ස්ත්‍රියක් ඉන්නවා නම් ඒ ගෙදර යසෝදරාවගේ රූපී තියෙන්න ඕන, වඳින ඈලාගේ උතුම් ජීවිතයට වඳින්න ඕන, ඈලාගේ උතුම් ජීවිතයට වඳින්න ඕන. අපි පිරිමින් වශයෙන් අපි මගේ සාස්ත්‍රුණාන්තයට වඳිනවා. අපි ණය නැහැ. පිරිමි ජීවිතේ පිරිමින්ගෙන් උතුම්ම කෙනාට වඳිනවා. කෝ පින්වත්නි, මෙතන ඉන්නවනම් කාන්තාවෝ, උපාසිකාවෝ, ඈ උපාසිකාවරුනි, නුඹලා ස්ත්‍රීන්ගෙන් උතුම් ස්ත්‍රියට වැඳද? පිදුවද? යසෝදරා උත්තමාවියට කිරිහාර ටිකක් හදලා පිදුවද? හැබැයි පරම්පරා හතක් ওই පින නොකරගෙන මැරුණේ. නුඹලා වාසනාවන්ත නැහැ. දැන් පුළුවන් මැරෙන්න කලින් ඒ උත්තමාවියට දන් ටිකක් පුදන්න. දන් ටිකක් පුදන්න. ඊර්වසි කියන මගේ දරුවම ඔබ වහන්සේ දන් දීලා දන් දෙනකොට ගැට ගහලා දෙන්නේ. ඒ ලනු ටික එකතු කළොත් මගේ හිතට පේනවා අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා වැල් එකතු වෙනවා කියන දරුවෝ දන් දීපු ඒවා. ඊට පස්සේ පින්වත්නි බිරිඳ දන් දුන්නා. ඊට පස්සේ නාපහු සංදිවිඳු වෙසන්ත රජුන්ට දුන්නා. ඊට පස්සේ ටික දවසක් යනකොට අම්මලා පහු වෙනවා. පුදුමයි පින්වත්නි. පියාගේ අම්මගේ පාල්ලලා වඳිනවා mantri දේවිය. අරින් චූටි ළමයි දෙන්න ජාලිය ක්‍රිෂ්ණ ජිනා එද්දී ජාලිය ක්‍රිෂ්ණ ජිනා අරින් එද්දී යක්ෂා වේශයක් ආවා වගේ කියනවා mantri දේවියට. සිහිය නැති වුණා. දුවගෙන අරහෙත ගිහිල්ලා දරුවෝ දෙන්න අල්ලා ගත්තා විතරයි එහෙම්ම කලන්ත දාලා වැටුණා. දරු දුක mantri දේවිය දරුවෝ දෙන්නටත් අම්මාගේ දුක උණුසුමට එහෙම කලන්ති දාලා වැටුණා. කලන්ති දාලා වැටිච්ච mantri දේවියගේ සිහිසුන් නැති mantri දේවියගේ දෙතනෙන් කිරි විදිනවා. ඒ කිරි උඩින් ඇවිල්ලා දරුවෝ දෙන්නගේ කටට වැටෙනවා. වෙස්සන්දර ජාතිකේ තියෙනවා ඒ කිරි බින්දු දරුවන්ගේ කටට වැටුනේ නැත්නම් දරුවෝ දෙන්න එතනම මැරෙනවා. එහෙම දරුවනේ දෙයනේ දන් දුන්නේ. ඕකවත් සිහි කරලා කොල්ලෙක් මහන වෙන්න යනකොට බාධා කරන්න එපා. මේ යසෝදරා උත්තමාවියට උපහාරයක් විදිහටවත් මහන වෙන්න යන කොල්ලෙකුට මහන වෙන්න යන්න දෙන්න. කොච්චර අම්මලා කුල් හෙලනවද? ඔච්චර දරු දුකට ඔය වගේ සිද්ධියක් ඔයාලට වෙලා නැහැ. විසන්ත රජුරෝ දරුවෝ දන් දුන්නේ ඇස්වලින් ලේ වැටෙද්දී. දරුවෝ වෙනුවෙන් ඇස්වලින් ලේ වැටෙන කල නඩපු තාත්තා ඉන්නවද? එහෙම දරුවෝ දන් දුන්නේ. ඊට පස්සේ විසන්ත රජුරෝ සිහිය නැතුව වැටෙනවා. රජවරු සිහිය නැතුව වැටෙනවා. 60,000 සේනාවල් සිහිය නැතුව වැටෙනවා. එක්කෙනෙක් ඉඳලා නැහැ. එක වතුර ටිකක් හිඳ සිහිය තියෙන ඔක්කොම වැටුණා. ඊළඟ ජීවිතේ රහත් වෙන ඔක්කොම මේ වැටිලා ඉන්නේ. පුදුම දන් දීමක්. පුදුම දන් දීමක්. ඊට පස්සේ පොකුරු වැසි වැස්සා. පොකුරු වැසි වැස්සේ වහිනකොට සංදිවිඳු වැස්සෙව්වි. ඊට පස්සේ ඔක්කොටම සිහිය ආවා. පින්වත්නි, මම ළඟදී තනියෙන් කල්පනා කළා. ඇලියතා දන් දුන්නේ විසන්තර රජුරෝ. සත්ත ශතක කියලා දානියක් දුන්නේ විසන්තර රජුරෝ. උපන්දා ඉඳලා දන් දුන්නේ විසන්තර රජුරෝ. mantri දෙවිය නෙවෙයි. කරත්තේ දන් දුන්නේ විසන්තර රජුරෝ. දරුව දෙන්න දන් දුන්නේ විසන්තර රජුරෝද mantri දෙවියද? කවුද දන් දුන්නේ? විසන්තර රජුරෝ. එතකොට mantri දෙවිය කිව්වද මාව දන් දෙන්න කියලා? බිරිඳ දන් දුන්නේ විසන්තර රජුරෝ. එතුර මේ පින් ඔක්කොම කළේ වෙස්සන්තර රජ්ජුරුවෝ. විශ්වන්තර රජ්ජුරුවෝ කය බිඳිලා මරණින් මත්තේ තුසිත ඉපදුනා. මන්ත්‍රී දෙවියත් තුසිත ඉපදුනා. එහෙනම් කොහොමද ඉපදුනේ? කොහොමද ඉපදුනේ? දෙන දෙන දානි අනුමෝදන් වුණා. මේ යසෝදරා උත්තමාවියගේ පුදුම ගුණේ තමයි අනුමෝදන් වෙන එක. අද කාලේ අමාරුම දේ අනුමෝදන් වෙන එක. කෙනෙකුට බණ කියන්න පුළුවන්, හොඳට බණ කියන්න පුළුවන්. තවත් කෙනෙක් බණ කියනට අනුමෝදන් වෙන්න බෑ. හොඳට කවි කියන්න පුළුවන්, තව කෙනෙක් කවි කියනට අනුමෝදන් වෙන්න බෑ. හොඳට සින්දු කියන්න පුළුවන්, සින්දු කියන කෙනෙක්ට දැක්කොත් අනුමෝදන් වෙන්න බෑ. තමන්ට හොඳට වාහන තියෙනවා, තවත් කෙනෙක් වාහනයක් ගන්නකට අනුමෝදන් වෙන්න බෑ. තමන්ට හොඳට දන් දෙන්න පුළුවන්, තව කෙනෙක් දන් දෙනකට අනුමෝදන් වෙන්න බෑ. එතකොට අනුමෝදන් වෙනවා කිරික කොච්චර අමාරු දෙයක්ද කියලා බලන්න. කවුරු හරි තවත් කෙනෙක් දන් දෙද්දී අනුමෝදන් වෙනවා නම් ඒ පින වෙනවා යාට. ඒ පින වෙනවා යාට. සුරංගරි සෑ වන්දනාවක්, බෝධි වන්දනාවක් දැක්කොත් සරසලා අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. ඕකට ඉතින් අපිට කිව්වනම් අපිත් වෙනවනේ ඔයාලා ඉතින් හොරෙන්නේ පිංකම් කරන්නේ. ආ අනුමෝදන් වුන්නේ. ඒ නිසා මේ අනුමෝදන් නොවෙනවා කියන එක මිනිස්සයාට හරි සාපයක්. අනුමෝදන් වෙන්න තවත් කෙනෙක් යහපත් දෙයක් කරනකොට ඒ පින තමාට එනවා. ස්වාමියා පින් කරනකොට බිරිඳ අනුමෝදන් වෙන්න, බිරිඳ පින් කරනකොට ස්වාමියා අනුමෝදන් වෙන්න. මතක තියාගන්න, යසෝදරා උත්තමාවිය බිහි වුණේ අනුමෝදන් වීම තුළින්. මෑ සසරේ කවදාවත් එක දරුවෙක්වත් දන් දීලා නැහැ. මෑ සසරේ කවදාවත් වෙන ස්වාමියෙක් ළඟට ගිහිල්ලා නැහැ. දන් දුන්නේ මහ බෝධිසත්වයෝ. දන් දුන්නේ මහ බෝධිසත්වයෝ. මෑ අනුමෝදන් වුණා. අනුමෝදන් වුණා. අනුමෝදන් වීම ඒසා විපාකයි. පැහැදිලිද? ඒ නිසා සාදු කියලා අනුමෝදන් වෙන්න පින්. මේ මලින් සරසලා තියෙනකොට, මේ ලස්සනට මණ්ඩප හදලා තියෙනකොට, මේ සෑයවල් හදලා තියෙනකොට දෙයියනේ අනුමෝදන් වෙන්න මේවා සාදු කියලා. ඒ පින ඔබට එනවා. කොටියක් හදනකොට, වෙහෙරක් හදනකොට, පන්සලක් හදනකොට අනුමෝදන් වෙන්න. අද කාලේ හොඳට පන්සලක් හදනකොට කොහෙන් හරි සල්ලි එනවා ඇති, පිට රටින් සල්ලි එනවා ඇති. මොකද්ද මන්දා? කවුරු හරි හොඳ වැඩක් කරනකොට යන්න මෙහෙම වෙන්න ඇති. ඒ නිසා අද මේ යශෝදරා උත්තමාවියට වැඳලා පින් කරගන්න මොහොතේ අදිස්ථානයක් ඇති කරගන්න, අපි අනුමෝදන් වෙන අය වෙනවා කියලා. ඉතින් යසෝදරා උත්තමාවිය ඉච්ඡර අනුමෝදන් වුණා සංසාරේ පින්. අනුමෝදන් වෙවි මහ බෝධිසත්වෙත් එක්කම ආවා. ඊට පස්සේ පින්වත්නි, මේ සංසාරේ ගත කරද්දී ওই විදිහට මහ බුදුරජාණන් වහන්සේගෙන් ළඟ යසෝදරා රහත් තෙරණිය සසර කියනවා. කියලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම අමරා දේවි වෙලා ඉඳින් මහෞෂධ පඬිතුමා, මතකයි නේද? මහෞෂධ පඬිතුමා කුමාරිකාවක් හොයාගෙන යනවා. අමරා දේවි දැක්කා. දැකපු ගමන්ම හිත ගියා. හිත ගිය පළියට ඇහුවේ නෑ මම ඔයාට මං කැමති, ඔයා මට කැමතිද කියලා. දුර ඉඳලම හස්ත සංඥාවෙන් අත මිටි මොල කළා. බැඳලද ඈට එක තේරුණා, හැකිවා නෑ, නිදහස්. ඊට පස්සේ නංගී කියලා කතා කළා. නම මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ කෝ යම් කිසි කෙනෙක් මේ ලෝකේ එහෙම වෙන්නේ නැත්නම් ඒ නම තමයි මගේ. මොකක්ද? අමරා. අද කාලේ නංගී කියලා කිව්වා නම් ඒ විලාම ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බරේ ඔක්කොම ටික දෙන්න. අයියේ කාඩ් එක දෙන්නද කියලා. පුදුම නෝනක් ඒ කාලේ. ඊට පස්සේ කල්පනා කතා කළා, ගොඩක් දේවල් කතා කළා. කතා කළා ඒ නිවසට ගියා. නිවසට ගිහිල්ලා මහබෝධි සත්ව මෙයාව පරීක්ෂා කරන්න හල් නැලියත් දීලා කිව්වා, මේකෙන් බතුත් ඕන කැඳත් ඕන කැවුමුත් ඕන කිව්වා. දෙයනේ කොහොමද මම මේකින් කරන්න කියලා හෙවේ නැහැ. හොඳ හාල් වලින් බත් උයලා, කඩසහල් වලින් මේ පිටිකොටල සංසහල් වලින් කැඳ හැදුවා, කොමාරි උනේ හැදුවා දුන්නා. බත් කටේ තිබ්බා රහයි, පෙන්වෙන්නේ නැහැ. කැඳ කටේ තිබ්බා රහයි, පෙන්වෙන්නේ නැහැ. ඊර්වස් කෙවුම් කටේ තිබ්බා රහයි, පෙන්වෙන්නේ නැහැ. චි මොකද්ද ඔබ කළේ මගේ මේක ධනිය විනාශ කළා කියලා කැවුම් ටිකයි ඔක්කොම වාදිනේට දාලා අනලා අනලා අනලා එළිය හිටපන් කියලා මුළු මෝනේ අත්වලයි ගාලා දැන් එළිය හිටපන් කියලා බිම් බලාගෙන හිටියා. කොහොමද ඉවසීම, ස්වාමියා ඉදිරි ඉවසීම, ඉවසීම අවුවේ කරවෙන්න ඇරියා. ටික වෙලාවක් යනකොට මහා බෝධිසත්වයා කිව්වා, යන්නාට එන්න. ඊට පස්සේ කෙල්ල ගෙදරින් ගෙන්නගෙන ගියා. ගිහිල්ලා එයාව චෙක් කරන්න වෙන මේ චරපුරුෂය එව්වා. කිසිම තැනක තමන්ගේ ස්වාමියාව මම විවාහ වෙලා ඉන්න කෙනෙක් මට කත තියන්න එපා කියලා සැර කළා අමරාදේවි. පතිවෘතාව, පතිවෘතාව, යසෝදරාව පතිවෘතාවේ ප්‍රතිමූර්තියයි. ඊට පස්සේ තව එක ජාතක කතාවක් කියන්න. ඒ තමයි කුස ජාතකය. කියන ස්වාමීනි, මේ සංසාරේ ආයෙද්දී ඔබ වහන්සේත් එක්ක විරසක වෙච්ච එකම ජීවිතය කියනවා මේ කුස ජාතකය. එදා එහෙම විරසක වෙන්න හේතුව කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට යසෝදරා පූජා කරපු කැවුම් ටිකක් මේ බඩගින්නේ ඇවිල්ලා මට තිබ්බේ කැයි දුන්නේ කියලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයෙන් අරන්. මේ බලන්නකො බෝධිසත්වරුන්ට සංසාරේ වෙන දේවල්, අපිට මොනව වෙයිද මේ සංසාරේ යද්දී? ඒ කර්ම බලේ ඈ පැතුවා උඹ වාගේ කික්නම් මට එපා. ඒ වුණාට පින්වතුනි, පසේ බුදු කෙනෙක් ළඟ පතන දේ සම්බුදු කෙනෙක් ළඟ පතපු කර්මෙන් යට යනවා. ඈ පසේ බුදුරජාන් වහන්සේ ළඟ පැතුවා මට උඹ පේන එපා කියලා. ඒක ආව එක ජීවිතයකට. කුස රජුරන්ගේ මෝන කැවුමක් වගේ පබාවති විවාහ කරලා ගෙනාවා. මල්ලිගේ රූපේ පෙන්නලා තමයි ගෙනාවේ. මල්ලි ලස්සනයි, ටිකක් මෝඩයි. ඒකනේ ලස්සනයි, ටිකක් මෝඩ වෙන්න පුළුවන්. ඊට අයියාගේ මෝන කැවුම වගේ, හැබැයි නෝනක්කාරයි කුස රජුරෝ. ඊටස් රාත්‍රියට සිරියහන් ගබඩාවට කුස රජුරු එනවා. උදේ වෙන්න කලින් කාමරින් යනවා. කුසරජුරන් ආසයි පබාවතගේ මෝන දවල් කාලේ දකින්න. අම්මට කිව්වා, අම්මේ මට මෙයාගේ මෝන නම් බලන්න මෝන. ඊට පස්සේ කොහොමද බං කරන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා, මේ එහෙනම් ඇත්තු ඉන්න පැත්තට ගෙන්නගෙන උඹ ඒ පැත්තේ හිට බං කිව්වා. දැන් කුසරජුර ඈත් ගාලේ ඉන්නවා. දැන් අර පබාවති ඈත් ගාල පැත්තෙන් යනකොට අනිත් පැත්ත බලාගෙන යන්නේ. හොඳට මූණ බලන්න ඕන ගොන්න ඇත් බෙට් එකින් ගැව්වා. පිටිපස බලච්චි විතරක් කියලා. යසෝදරා කියන ස්වාමීනි, මං ඉදා එහෙම කිවි දන්නේ නැතුව, ඔබ මගේ ස්වාමියා කියලා දන්නේ නැතුව මට කියවුනේ කිව්වා. මට සමාව දෙන්න කිව්වා. ඊට පස්සේ කියනවා, ඊළඟට ඔය අස්සාලෙත් ගියා. ඊළඟට පොකුණක් අස්සේ කියනම් පොකුණට ගෙන්න්න එන්න ඔබ පොකුණ ළඟ හිටපන්කෝ අම්මා. දැන් පොකුණේ කොලයක් අස්සේ ඉන්නවා. ඇත්තටම බලන්න කෙල්ලෙක්ගේ මූණක් බලන්න බෝධිසත්ව විඳපු දුක පුදුමා ආදර කතාවක් මේ කුස ජාතකේ. ඊට පස්සේ දැන් අම්මා කිව්වා, ඔබ කලබල කරන්න එපා, පොඩ්ඩක් බලාපන්. කුස රජුරන් ඉවසුමක් නෑ. වර් පබාවති මලක් කඩන්න හදනට මේ අර නෙළුම් කොලේ අනිත් පැත්ත දාලා ඔළුව දැම්ම උඩට. අර කෙල්ල බය වුණා. හරි බයයි, බය වුණා. නොදකින් යකෙක් කියලා තමයි කෑගහගෙන දිවේ. යසෝදරා කියනවා, ස්වාමීනි මම දන්නේ නැහැ. මම හිතුවේ ඇත්තටම යකෙක් කියලා. එතන නොදැන කරපු වරදට මට සමාව දෙන්න. ඊට පස්සේ දැන් තීරුම් ගත්තා මේ කැරකෙන්නේ නම් මම විවාහ කරලා දීලා තියෙන වෙන කෙනෙකුට. මං යනවා මගේ රාජධානි ටිකට දමල ගහලා ගියා. ඔන්න ගෙදර ගියා. කිව්වනේ අනිත් පින්කම් වලදී කිව්වනේ මේ හැම එකම අසංකේයයි අසංකේයයි කියලා. සසරටම ස්වාමියා දාලගේ එකම ජීවිතේ ওই විදිහට. ගිහිල්ල මාලිගාවේ ඉන්න කුසරංචි අම්මට කිව්වා මට පබාවතේ නැතු ඉන්න බෑ. මං යනවා. ඒත් ගියා විශ්මාරු කරන දාසෙක් වගේ. ගිහිල්ලා මැටි කර්මාන්ත ශාලාවකට කුඹල් ගෙදරකට ගියා. මටත් ඔව හදන්න දෙන්න. කොහෙටද ගිනියන් රජ මැදුරට ගිනියන කොහෙන් මං හදලා දෙන්නම් කියලා. හදලා ඒ කලේ ඒ මැටි භාජනේ මේ මම ඔයාට ආදරේ කියලා ගහන කුසරජ්ජරු. හැබැයි අදිෂ්ඨානයක් කරනවා මේක පබාවතිට විතරක් පෙනේවා. ඊට පස්සේ ඔන්න මාලිගාවට ගෙනියනවා කුමාරිකාවන්ට. අර ලස්සන භාජන ටික එකතු කරගන්නවා. අර සසරේ කර්මත් එක්ක එයාට මේව සෙට් වෙනවනේ. දැන් ඔයාලගේ සංසාරේ කර්මෙට එක එකයි පෙනුනි. ඒ වගේ මේ භාජන ටිකම පෙනුනා. පෙනිලා පබාවති මේව ගන්නකොට අර අකුරු ටික දැක්කා. දැක්ක ගමන්ම එහෙම පොලේ ගැහුවා. අර නමට කුසරජ්ජුරංගේ. අනිත් කුමාරිකාව කෑ ගහනවා මේව කුසරජ්ජුරේ උපවණුවේ ගණින් කියලා. ඊට පස්සේ ඔහොමම ඉඳලා ඇතුළට හිමීට හිමීට ආව ඇතුළට. වීණා වයනවා. වළං ඕදනවා. ତොර කොහොම කොමරි රජමාලිකාව ඇතුළට ඇවිල්ලා අවසානයේදී ලැබුණා. දැන් කත් ගිනියනවා උයන්ද ලැබුණා. උයල උයල පබාවතීට කන්න දෙනවා. පබාවතීට කන්න දෙනවා. ඊට පස්සේ දවසක් පබාවතීගේ හිත හොඳයිද නරකයිද කියලා බලන්න පබාවතී ඉන්න තැන එහෙම කදේ කදත් අරගෙන ගිහලා වැටුණා. වැටිච්ච ගමන් පබාවතී දොර අරගෙන ඇවිල්ලා අයියෝ කියලා ළඟට ආව ගමන් එකපාරම කුසරජ්ජරෝ නැගිට්ටා. නැගිට්ට ගමන් තුක් කියලා පෑන්නා. ඊට පස්සේ කුසරජ්ජරෝ ඇවිල්ලා කිව්වා ඔයා මට ඔහොම කරන්න එපා. ඊළඟ පබාවතී කිව්වා නෑ උඹ එන්න එපා මේකේ. අපේ අම්මලා තාත්තලා දන්නේ නෑ මේවා. මෙහි ඉන්න එපා මං ඔහෙට කැමති නෑ. ඔහෙට හොඳයි. දැන් කුසරජ්ජරගේ මූණ කැවම වගේනේ. මේ පබාවතී බයින බැනෙල්ල කියන්නේ මේක සසර පින්වත්නි. ඔහෙට හොඳයි කිව්ව කැවුම් කන්න කැමති යක්ෂණියක්. ඒත් එක්ක විවාහ වෙන්න කිව්වා. ඊට පස්සේ කුසරජ්ජරකෝ ඒ යක්ෂණිය තමයි ඔයා. ඊට පස්සේ කිව්වා මට වද දෙන්න එපා. මට නෙමේ මම ආවට පස්සේ නේමිත්ත පාඨකව කිව්වා ඔයාගේ ශාරීරියේ හක්කඩකට පැලිලා ගියත් කුසරජ්ජරුව සමග විවාහ වෙන්නේ නැහැ කියලා මේ කේන්දරවල තියෙනවා කිව්වා. ජෝසි කිව්වා පබාවතී මමත් කේන්දරේ බැලුවා. මගේ කේන්දරේ තියෙන පබාවතී හැර වෙන කෙනෙක් වසද්ද බඳින්නේ නැහැ කියලාමයි. ඊට පස්සේ ඉක්මනට දොර වැහුවා. මාස 7ක් ඒ මාලිගාවේ ඉඳලා කුසරජ්ජරෝ කල්පනා කළා දැන් හරියන්නේ මම යනවා කියලා. හිතපු ගමන් සක්දිවිඳු ව්‍යාසිනේ වුණා. උණුවිලා සක්දිවිඳු රාජපුරුෂයෝ 7 දෙනෙක් විදිහට රාජ්‍ය 7කට පණිවිඩ යවනවා. පබාවතිය කුසරජ්ජරන්ගේ වෙන්නේ ලැබිලා ඉන්නේ ඔබට බාර දෙනවා කියලා රාජ්‍යවලට යවනවා. 7 දෙනෙක් ආව පබාවති ගෙනියන්න. ඒ වෙලාවේ අම්මලා තාත්තලා අසරණ වුණා. පබාවතී කෑලි 7කට කපලා දෙන්න තීරණේ වුණා. ඒ වෙලාවේ පබාවතී කියනවා මාව බේරගන්න ඉන්නේ කුසරජ්ජරු විතරයි. දැන් 16 විතරයි දන්නේ. මෙඩිය විතරයි දන්නේ කුදු කෙල්ල. ඒ කෙල්ල විතරයි දන්නේ කුසරජ්ජරු ඇවිල්ලා ඉන්නවා කියලා. අම්මලා නිකන් අම්මා කුසරජ්ජරුන්ගෙන් බේරෙමු. මෙන් මොන කුසරජ්ජිත්ද දැන් අපි කුසරජ්ජරු නෑ නේ කිව්වා. මෙහි ඉන්නවා. මෙහි කොහෙද? අර වළං ඕදන එක්කෙනා කිව්වා අයියෝ තිගේ ඔළුව 7 කඩකට පැලේ ස්වාමියාගෙන් වැඩ ගන්න නීච පවුලක අපි ඉපදිලා ඉන්නවද කියලා ඇහුවා. ඕන පවුගේ කාලේ කට්ටිය මට මාව මරා ගන්න හදුවර තේ කෝප්පේ කතාවකට. ස්වාමියාගෙන් වැඩගන්න නීච පවුලක අයද අපි කියලවා. තිගේ හිස පැලී කිව්වා. ස්වාමියාගෙන් වැඩගන්නේ. ඊටසේ මම වැඩගන්නව නෙවෙයි කුස අච්චුර ඇවිල්ලා කරන්නේ. අපි දැන් ගිහිල්ලා සමාව ගමු කිව්වා. අම්මලා ඔක්කොම එනවා. දැන් කුස රජුරු දන්නව වෙන දේ. කුස රජුරු තියෙන වළං හැලි වළං ඔක්කොම හොදලා හොදලා හොදලා අර දෙලි වතුර ටිකයි මඩයි ඔක්කොම කුසියේ ඉස්සා. ඊ අලු ටිකක් තිය කරලා ඉස්සා. මඩත් ඉස්සා. ඊයල කෙලවරේ වෙලා වළඳක් හොදන එනවා. පිටිපස්සෙන් එනවා පබාවති. අනේ ස්වාමී මට සමාවෙන්නේ කවුද? බලන්නේ දැන්. ඕනම තැනක වැඳගෙන යන කල් තමයි රෙස්පෙක්ට්. හොඳට බලන්නකෝ. එයාට තැනක් දෙන තා රෙස්පෙක්ට්. එයාව අත්හැරියද එයා දනගහනවා. ඔක තමයි ලෝකයේ ස්වභාවය. මට සමාව දෙන්න කිව්වා. එහෙනම් ඇවිල්ලා සමාව ගනින් කිව්වා. දැන් අර දෙල්ලි ගොඩ මැද ලිස්සලා වැටිලා දෙල්ලි ගාගෙන ඇවිල්ලා සමාව ගත්තා. සමාව දුන්නා. කිව්ව බය වෙන්න එපා මං ඉන්නවා. කුසරජ්ජරන්ට සිංහස්වරේ තියෙනවා. කුසරජ්ජරු හයියෙන් කෑ ගැහුවොත් අන්න ඒ කන් අඩි පැලෙනවා. මිනිසුන්ගේ කන් අඩි පැලෙනවා කුසරජ්ජරු කතා කළොත්. සිංහස්වරේ තියෙනවා. කුසරජ්ජරු ඇතා පිට නැගලා පබාවතිය පිටිපස්සෙන් තියාගෙන ගිහිල්ලා අහං කුසෝ කියලා අර පිරිස මැද මම කුසරජ්ජරු කියලා කෑ ගැහුවා. කෑගානට හිසුලුලු අත දිව්වා රජවරු. ආපහු පස්සේ ඔක්කොම ගෙනල්ලා ඒ පබාවතිට නංගිලා හත් දෙනෙක් හිටියා. හත් දෙනා විවාහ